සාදු. 2016 වසරේ දෙවැනි මාසේ 7 වෙනිදා භාවනා වැඩසටහන. අපි බුදුරජාණන් වහන්සේගේ විග්‍රහයට අනුව සම්මාදිට්ඨිය පිළිබඳව වචනයක් කතා කරමු. කතමෝච භික්කවේ සම්මාදිට්ඨි යංකෝ භික්කවේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්කවේ සම්මාදිට්ඨි. එහෙමයි සම්බුදු වදනේ ඒ මග්ග සූත්‍රයේ මාර්ගඵල පිළිබඳව විග්‍රහයේදී අපිට පෙන්වලා තියෙන්නේ. කෙනෙක් හිතන්න පුළුවන් මම දුක්ඛේ ඥානය කියන එක ඇති කරගත්ත පමණින් සම්මාදිට්ඨිකයි කියලා. නැහැ. දුක්ඛ සමුදය ඥානයත් එකතු වුණාම මම දැන් සම්මාදිට්ඨිකයි කියලා හිතන්නත් පුළුවන්. ඒත් නැහැ පින්නතුනේ. දුක්ඛ නිරෝධේ ඥානය ඇති කරගෙන හිතන්න පුළුවන් දැන් මම සම්මාදිට්ඨිකයි කියලා. ඒත් නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානය උපදවාගෙන මෙන්න මේ හතරාකාරයේම චතුරාර්ය සත්‍ය පූර්ණය කරන අවස්ථාවේදී තමයි ඔබ සම්මාදිට්ඨික වන්නේ. පුටුවක කකුල් හතරක් තියනවා වගේ නැත්තම් සම්පූර්ණ වෙන්නේ නැහැ. කකුල් තුන හෝ හතර හෝ සමබරව සම්පූර්ණ වෙන්න ඕන. එහෙම සම්පූර්ණ වුණාම තමයි පින්නතුනි සම්මාදිට්ඨිය උපදින්නේ. අපි හැමදාම කතා කරන කාරණා තුනක් තමයි ඊටාම ගැඹුරු කාරණා තුනක් මේ කතාව තමයි අපට ජීවිතේ පුරාම කතා කරන්න තියෙන කතාවන් තුන හතර මේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගැනීමේ ක්‍රමවේදය පිළිබඳව දැනුම වශයෙන් ගොඩාක් දේ එකතු පහදු කරගත්ත පින්නතුනේ ඉන්නේ. දැන් අපිට අවශ්‍ය කරන්නේ ප්‍රායෝගික වශයෙන් කොහොමද අපේ ජීවිතයට ධර්මය සම්බන්ධ කරගන්නේ කියලා. බුදුදහම දෘෂ්ටියක් නොවුනත් ඒක දැනුම තුල රැස් වෙන්නේ දෘෂ්ටියක් හැටියට. බුදුදහම සංකල්පයක් නොවුනත් දැනුම තුල ඇති වෙලා තියෙන්නේ සංකල්පයක් හැටියට. බුදුදහම ආගමක් නොවුනත් නමුත් ලෝකේ පවතින්නේ ආගමක් හැටියට. බුදුදහම දර්ශනයක් නොවුනත් ලෝකේ පවතින්නේ දර්ශනයක් හැටියට. බුදුදහම චින්තනයක් නොවුනත් ලෝකේ පවතින්නේ චින්තනයක් හැටියට. බුදුරජාණන් වහන්සේගේ දහමට කියන්න පුළුවන් හොඳම වචනය තථාගත ධර්මය. ඒක තමයි පිනුතුනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ බොහෝ පඬිවරු නුවණැත්තෝ ධර්මදරයෝ භාවිතා කළ වචනය. කොහෙද ඔබ ගියේ කියලා ඇසුවොත් කියන්නේ තථාගතයන්න් වහන්සේ මුණ ගැහෙන්න ගියා. තථාගත ධර්මයට මං සවන් දුන්නා. තත්තාකාරය තථාගත තත්තාකාරය කියන තැනැත්තා තථාගතයන්න් වහන්සේ. එහෙමනම් චින්තනයක් කිව්වොත් ඒක දෘෂ්ටියක් මේ දර්ශනයක් කිව්වොත් එමත් නැත්තම් ආගමක් කිව්වොත් මේ තථාගත කියන වචනේ මතු වෙන්නේ නැහැ. එනිසා තථාගත කියන ගුණය අපි මතු කරගන්න අවශ්‍ය කරනවා. කොහොමද මේ තත්තාකාරය මතු කරගන්නේ? බුදුරජාණන් වහන්සේට පමණක් විශේෂ වූ දේවල් හැටියට අත්හරින්න නැතුව අපි ශ්‍රාවකයෝ හැටියට අපි පුරුදු වෙන්න ඕන. අපේ ජීවිතය තුළ ඒ අවශ්‍ය කරන තථාගත ධර්මය මතු කර ගන්න. තථාගත ධර්මය ඔබේ මනස තුල ඇති කර ගන්න පුළුවන් දෙයක් මිස කිසි විටක ඉගෙන ගන්න පුළුවන් දෙයක් නන් නොවේ. ප්‍රත්‍යක්ෂ කර ගන්න පුළුවන් දෙයක් ඉගෙන ගන්න පුළුවන් දෙයක් නොවේ. ඉගෙන ගන්න බැරි දේවල් අපි ප්‍රත්‍යක්ෂ කරනවා. දැන් මලක සුවඳ ඉගෙන ගන්න බෑ. දැන් රෝස මලේ සුවඳ හෝ පිච්ච මල් වල සුවඳ හෝ උගන්වන්න පුළුවන් ද කාට හරි? බෑ නේද? අපි ඒවා ප්‍රත්‍යක්ෂ කළා තමයි හඳුනාගන්නේ. ඊළඟට ගින්දරේ රසණය කාට හරි උගන්වන්න බෑ. අපි ඒක ප්‍රත්‍යක්ෂ කරලයි දැනගන්නේ. සීතලේ ස්වභාවය කාටවත් උගන්වන්න බෑ. සීතල අත්විඳලයි ඒක ඉගෙන ගන්න. ඒ නිසා උගන්වන්න බැරි දේවල් තියෙනවා ප්‍රත්‍යක්ෂ කරගත යුතු. නිර්වාණ ධර්මයත් එසේමයි. ඒක මලක සුවඳ වාගේ, ගින්දරේ රසණේ වාගේ, සීතලෙහි සීතල වාගේ ප්‍රත්‍යක්ෂ කරගත යුතු ධර්මයක්. නිර්වාණ ධර්මයට වඩින්නට ඔබේ මනස සුදුසු පරිදි සකසන්ට ඕන. පිවිතුරු ලෙස පිරිසිදු ලෙස සකසන්න ඕන නිවන් ධර්මයට ඔබේ මනසට වඩින්න ඉරහසර තියන්න. අඩුපාඩුකම් ඇති තැනකට මේ නිර්වාණ ධර්මයේ වඩින්නේ නැහැ. දෘෂ්ටි වලින් පිරී ඇති තැනට වඩින්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වඩින්නෙත් නැහැ. දැන් සමහර ධම් සභා මණ්ඩපවලදී කියනවා මෙන්න මේ පිරිස් ඉන්නවා මෙතන අපිරිසුදු මනසින්. බුදුරජාණන් වහන්සේට වඩින්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම තමයි නිර්වාණ ධර්මයට වඩින්න ඔබේ සිත පවිත්‍ර කරන්න ඕන, පිරිසිදු කරන්න ඕන. කොහොමද පිරිසිදු කරන්නේ? දෘෂ්ටි අතහරින්න ඕන, සංකල්ප අතහරින්න ඕන, වචන අතහරින්න ඕන. හිතේ තියෙන දැඩි බව දුරු කරන්න ඕන. මානය දුරු කරන්න ඕන. උද්දච්චකම තියෙනවනම් අඩු කරන්න ඕන. රූප රාග අරූප රාග වලට බැඳීම් තියෙනවනම් ඒව දුරු කරන්න ඕන. මමංකාරය කියන එක, අස්මිමානය කියන එක දුරු කරන්න ඕන. කොහොමද ඒක දුරු කරන්නේ? තමන්ගේ හිතෙන්ම, තමන්ගේ හිත මෘදු කරමින්, සැහැල්ලු කරමින්, නිදහස් කරමින්, දුරු කරන්නේ. අකාලේ නොමැදෙන අකාලික මනසක් ඇති කරගන්න ඕන. කාලේ නොමැදෙන අකාලික මනසක් ඇති කරගන්න ඕන. වර්තමානයේ නොඇලී සිටීම තමයි අකාලික මනසක ප්‍රධාන ලක්ෂණය. වර්තමානයේ ක්‍රියාවේ නොමැදී සිටීම, වර්තමානයේ නොපිහිටා සිටීම අකාලික මනසක ප්‍රධාන ලක්ෂණය. නොඇලීම පුරුදු කරන්නේ තමන්ගේ අවබෝධය තුළින්. මේ සිතුවිලි, මේ දෘෂ්ටි, මේ සංකල්ප පරිහරණය කිරීම තුළ ඇති මට යහපතක් නැත කියන දේ තේරුම් ගත්තාම ඒක අත්හරින. අපි පාරේ තියෙන ලනු කැබැල්ලක් අහුල ගත්තා, හොඳින් බැලුවා, නමුත් මේක දිරපු ප්‍රයෝජනයක් නැහැ කියලා තේරුණා. මොකද කරන්නේ? ස්වභාවයෙන්ම අත්හැරියා. මනාකොට විදසුන් නුවණින් දකින කෙනාට මේ සසර, මේ සිතුවිලි, මේ සංකල්ප, මේ වචන, මේ තණ්හා උපාදාන හැම දෙයක් මනාකොට ප්‍රයෝජනයක් නැති දේවල් හැටියට පේනවා. මම මා අතරම මනෝ විකාරයක පැටලී ඇත. ඒ මනෝ විකාරයෙන් නිදහස් වීමට කටයුතු කරනවා. අතීතයේ දිහා බලන්නටවත් අනාගතයේ දිහා බලන්නටවත් වර්තමානයේ දිහා බලන්නටවත් තුන් කාලය නිවැරදි කරන්නටවත් අවශ්‍ය නැත. මාගේ අවධානය යොමු විය යුත්තේ ලෝකෝත්තර ධර්මයටයි, ලෝකෝත්තර ස්වභාවයටයි. ලෞකික ලෝකයේ නිවැරදි කළා, නිවැරදි කළා, කවදාවත් නිවැරදි කළා හමාර කරන්න බෑ. ලෞකික ලෝකයේ සම්මුති වශයෙන්වත් පූර්ණත්වයට පත් කරන්න බෑ. එනිසා ඔබේ දිනෙත් යොමු කරන්න ලෝකෝත්තර ලෝකයට. ලෝකෝත්තර ලෝකයක් නැත, එහි ලෝකයක් නොමැති නිසා තමයි ලෝකෝත්තර කියන වචනය බිඳලා ලෝකය කියලා කියන්නේ. ලෝකය බිඳලයි ලෝකය කියලා කියන්නේ ලෝකෝත්තර. ලොවෙන් එතර, ලොවෙන් එතර වූ තැන ලෝකයක් නැත. ඒ නිසා ඒ වචනය බිඳලා ලෝකෝත්තර ලෝකය. ඔබ බැලිය යුත්තේ රූප දිසා නොව ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිසා නොව ඒ වාහේ නිරෝධය දෙස බැලිය යුතුයි. දැඩි උපාදාන ශක්තියෙන් ඔබේ අභ්‍යන්තරය තුල මොනතරම් වෙලා ගැනීමක් සිදු වෙලා ඇද්ද කියලා ඔබට පෙනෙයි. මේ ගැළවීම පුරුදු කරන මොහොතේදී ඔබේ අධ්‍යාත්මය තෙරපන ආකාරය දැස අවබෝධ වීමෙන් මේ ගැළවීම පුරුදු කරන විට ඔබේ අධ්‍යාත්මය බොහෝම වේගයෙන් තෙරපන්න පටන් ගන්නවා. පීඩාවට පත් කරන්න පටන් ගන්නවා. සැබෑ ලෙස ඔබගේ උපාදාන බලවේගයන් ඔබට මුණගැහෙනවා. ඒවා සමග ඔබට සටන් කරන්න අර සතර සම්‍යක් ප්‍රධානය අවශ්‍ය කරනවා. අතන ශ්‍රද්ධාව අවශ්‍ය කරනවා. මනා ප්‍රඥාව අවශ්‍ය කරනවා. රූප නිරෝධය දෙස බලන්න, ශබ්ද නිරෝධය දෙස බලන්න, ගන්ධ නිරෝධය දෙස, රස නිරෝධය දෙස. ඒවා එකිනෙකට බලන්න නෙමේ අවශ්‍ය කරන්නේ. පැමිණියොත් ඒවායින් දුරස් කරගන්නට, ඒවා කෙරෙහි නැඹුරු නොවන්නට, ධර්මයේ කෙරෙහි සිත පිහිටවන්නට වෙර මහන්සිය ගන්නට. සියලු ලෝකයන්හි නොඇලෙන සංඥාව උපදවා ගන්න. සියලු ලෝකයන්හි, ලෝකය කියන්නේ රූප ලෝකේ, ශබ්ද ලෝකේ, ගන්ධ ලෝකේ, රස ලෝකේ, ස්පර්ශ ලෝකය, සියලු ලෝකයන්හි නොඇලෙන සංඥාව ඇති කර ගන්න. රූපයට ඉඩ නොදුන්නු, කාලයට ඉඩ නොදුන්නු, තණ්හාමාන දිට්ටි වලින් උපදින්නා වූ ලෝකයන්ට ඉඩ නොදුන්නු, නිරන්තරයෙන්ම පුජ්‍යලත්වය ලිහිල් කරන්න, මමත්වය ලිහිල් කරන්න, සැහැල්ලු කරන්න. මමත්වය සැහැල්ලු කරන තරමට ඔබේ හිත නිරෝධයට පත් වෙනවා. ඒත් ඔබ මමත්වය කොට සලකා ධර්මයට දරන උත්සාහය ලිහිල් කළ යුතු නෑ. ධර්මයට දරන උත්සාහය මනාකොට යොදා ඔබේ අධ්‍යාත්මික මමංකාරය ලිහිල් කරන්න, දුරු කරන්න. ධර්මයට දරන උත්සාහය සතර සම්‍යක් ප්‍රධානය හොඳින් රැක ගන්න. ආනයි සාඳුර. ධර්මයේ පිළිබඳව මුලින්ම දැනගන්නවා. දැන ගැනීම සමගම ධර්මයට අනුකූලව අනුගතව ධර්මය ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන අවස්ථා දෙකටම අප සම්බන්ධ වෙන්න ඕන. දැන් අපේ වෙන්නතුන් බොහෝ දෙනා ධර්මයේ පිළිබඳව දන්නව ඕනමටත් වඩා දන්නවා කියලා කියන්න පුළුවන්. ශාල වශයෙන් දැනුමක් තියෙනවා. නමුත් එක කරුණක්වත් පූර්ණව ප්‍රත්‍යක්ෂව තියනවද කියන කාරණේ විමසන්න ගියාම, දැකලා තියනවද කියන කාරණේ විමසන්න ගියාම සම්මාදිට්ඨියවත් දැකලා නැහැ. ඒක හරියට අර ලෝක බෝලේ පිළිබඳව ඒ බෝලේ පිළිබඳව හොඳට ඉගෙන ගන්නවා. ඉගෙනගෙන එයා සියලුම රටවල් පිළිබඳව ඉතිහාසය පිළිබඳව දන්නවා. එක රටකටවත් ගිහිල්ලා තියෙනවද කියලා අහුවහම උත්තරේ තමයි නැහැ. එතකොට මේ අධ්‍යාපනය තුලින් ඉගෙනගත්ත කෙනා එක ඒ රටකවල් වලට ගියේ නැත්නම් මේ රටේ තියෙන දේශගුණයේ ස්වરૂපය සහ කාලගුණය දන්නේ නැහැ. ඒක ප්‍රත්‍යක්ෂ නැහැ. හුදෙක් මතවාදී ආකල්පයක් පමණයි. ඒ නිසා අපි සම්මා දිට්ඨියට පත් වෙන්න ඕන. සම්මා දිට්ඨියට පත් නොවි අපිට කවදාවත් පුළුවන් කමක් නැහැ. නිවැරදි අවබෝධය කියන එක ලබා ගන්න. හැමදේම ඉගෙන ගන්න හැකියාව තිබුණත් ලෝ ඉගෙන ගන්න බැරි එකම දේ නිර්වාණය. ලෝකෝත්තර ධර්මය. ලෝකෝත්තර ධර්මයට භාෂාවක් නැහැ. බුද්ධ භාෂිතේ කියන එක පින්නතුනි වචන වලින් සැකසිච්ච එකක්, අක්ෂර වලින් සැකසිච්ච එකක් නොවේ. ලෝකෝත්තර ධර්මයට භාෂාවක් නැ. ඕනම භාෂාවකින් ඒ පිළිබඳව දේශනා කරන්න පුළුවන්. නමුත් භාෂාවක් නැහැ ලෝකෝත්තර ධර්මයට. ලෝකෝත්තර ධර්මයේ පිහිටා ඇති දිශාවක් නැහැ. ලෝකෝත්තර ධර්මයේ පිහිටා ඇති දිශාවක් කොතැනක් නැහැ. රටක් නම්, ගමක් නම්, ගහක් කොළක් නම් එය පිහිටා ඇති තැනක් තියෙනවා. ඒත් ලෝකෝත්තර ධර්මය පිහිටා ඇති තැනක් නෑ. ඉරක් හඳක් හරි තාරකාවක් හරි වේවා පිහිටා ඇති තැනක් තියෙනවා, දුරක් තියෙනවා කොහොම හරි. නමුත් නිර්වාණ ධර්මය පිහිටා ඇති තැනක් හෝ ඒකට දුරක් හෝ නෑ. ඔබට මොකද හිතෙන්නේ? කොහොමද එතෙන්ට ගමන් කරන්නේ? නිර්වාණ ධර්මය කරා ගමන් කරන්නේ කෙසේද? අපේ සියලුම ගමනයන් සිද්ධ වුණේ යම් කිසි ස්ථානයක්, තැනක්, දිශාවක් තියෙන තැනකට පමණයි. එහෙත් නිර්වාණ ධර්මයට ස්ථානයක්, තැනක් පිහිටා ඇති දිශාවක් නොමැතිනම් ඔබේ ගමන කෙසේද සිදුවන්නේ? දැන් ඔබ මෙතෙක් කාලයක් කල්පනා කරගෙන ආපු වැඩපිළිවෙලට අමතරව අලුත් විදියකින් කල්පනා කරන්නට වෙනවා. අලුත් ආකාරයකට සිතන්නට වෙනවා. එහෙමනම් අපි චින්තනය ඉක්මවන්න ඕන. චින්තනය ඉක්මවා අධිචිත්ත කියන අවස්ථාවටපත් වෙනවා. අධිචිත්ත කියන්නේ විශේෂයෙන් හිතනවා කියන එක නෙමෙයි. විශේෂයෙන් හිතනවා කිව්වොත් හිතීම තව පොඩ්ඩක් වර්ධනය කරනනේ. මේක සිතීම ඉක්මවා. එකටයි විශේෂයෙන් හිතනවා කියලා හරි විදියට නම් කියන්ට ඕන. ඥාන දර්ශනයක් එක අධිඥානයක් අවශ්‍යයි. සාමාන්‍ය ඥානෙ නෙමෙයි. සාමාන්‍ය ඥානයේ ස්වභාවය ස්පර්ශයෙන් හඳුනා ගැනීම. ඥානයේ ස්පර්ශ කොට හඳුනා ගැනීම. ඒක ස්පර්ශයෙන් හඳුනා ගන්න පුළුවන් කාරණයක් නෙමෙයි නිර්වාණ ධර්මය. නිර්වාණ ධර්මයේ රූපයක් නොවන නිසා ඇසට අපි සමුදෙන්ට ඕන. නිර්වාණ ධර්මයේ ශබ්දයක් නොවන නිසා කනටත් අපි සමුදෙන්ට ඕන. නිර්වාණ ධර්මයේ ගන්ධයක් නොවන නිසා නාසයටත් සමුදෙන්ට ඕන. නිර්වාණ ධර්මයේ රසයක් නොවන නිසා දිවටත් සමුදෙන්ට ඕන. නිර්වාණ ධර්මයේ ස්පර්ශයෙන් හඳුනා ගන්න පුළුවන් දෙයක් නැති නිසා කායටත් සමුදෙන්න ඕන. නිර්වාණ ධර්මය මනෝමය ස්වභාවයක් සංකල්පයක් නොවන නිසා මනටත් සමුදෙන්න ඕන. දැන් කොහොමද? ලස්සනයි නේද? ඒ ලස්සන අඳුරන පිරිස ඉන්නවා. ඒ ලස්සන අඳුරන්නේ නැති පිරිසක් ඉන්නවා අඳුර ගන්නට මහන්සි ගන්න ඕන. ඔබට දුක් දෙන ඔබට වද දෙන කෙනා කවුද? පංචමාරය. ඉන්ද්‍රයන් පහට කියන්න පුළුවන් පංචමාරය කියලා. මේ පංචමාරය තමයි ඔබට වද දෙන්නේ. දැන් මේ ධර්මයේදී කිසි විටක ඇලෙන්නට ගැටෙන්නට කියා කිසිවක් කියන්නේ නැහැ. පිළිකුල් කරන්න කිව්වොත් ගැටීමක් සිද්ධ වෙනවා. ප්‍රියමනාප කාන්ත ලෙස ගන්න කිව්වොත් ඒවා ඇලීමක් සිද්ධ වෙනවා. එහෙමනම් මෙහිදී ඇලීම් ගැටීම් පුරුදු කරන්නේ නැහැ. වෙන භාවනා ක්‍රමවේද වගේ. ඇලීම් ගැටීම් ඉක්ම වූ ක්‍රමවේදයක්. ඇලීම් ගැටීම් ඉක්මුවාට පස්සේ පින්නතුනි ක්‍රමවේදයක් කියන එක ඉතුරු වේද? ඇලීම් ගැටීම් ඉක්මවුවා කියන ස්වභාවයට තුල ක්‍රමවේදයක් කියන එක ක්‍රියාත්මක වේද? නැත. ක්‍රමවේදය පවතින්නේ ඇලීම් ගැටීම් තුල පමණයි. එහෙනම් ක්‍රමවේදයකින් තොර ගමන. අධ්‍යාත්මිකව නිහඬව සිටීමට ඉගෙන ගන්න. අධ්‍යාත්මිකව නිහඬව සිටීමට ඉගෙන ගන්න. නගරයක් මැද ගොඩාක් කාර්ය බහුලයි. ගොඩාක් දෙනෙක් කෑගොස්සන් කරනවා, ගොඩාක් යාන වාහන හිට මෙහෙට යනවා. ඒ නගරයේ මැද වැඩි කලබලයක් නැතුව එක මිනිසෙක් නිහඬව සිටිනවා. අන්නේ නිහඬව සිටින පුජ්‍යලයා ඔබ වන්න. හරියට සතර මං සන්ධියක තුන් මං සන්ධියක පිහිටා ඇති ඔරලෝසු කණුව වගේ. එහෙමත් නැත්නම් ගහක් වාගේ මේ ලෝකයේ ඇති යම් කිසි දෙයක් පිළිබඳව ඔබේ ගැටීමක් තියෙනවා නම් ඔබට නිහඬව ඉන්න බෑ. ඒ දේ මතුවෙනවත් එක්කම ඔබ ගැටෙනවා. යම් කිසි දෙයක් එක ඔබ මේ ලෝකයේ ඇලීමක් ඇති කරගන්නවා නම් ඒ ඇලීමට හේතු වෙන කාරණා මතුවෙච්ච ගමන් ඔබ ඒකට ඇලෙනවා. ඒත් ඔබට මේ ලෝකයේ ඇලීමට හෝ ගැටීමට කාරණයක් නැතිවගත් මගේ වශයෙන් ගැනීමට කිසිදු කාරණයක් නැතිවගත් ඒවා තුළ කිසිදු යථාර්ථයක් නැතිවගත් පරමාර්ථයෙන්ම අවබෝධ කරගත්තහම ගැඹුරින්ම අවබෝධ කරගත්තහම ඔබට නොඇලී සිටින්නට පුළුවන්. ඔබේ නිවස ළඟිනුත් සතියට වරක් දෙකක් හරේ යනවා එක්තරා වාහනයක්. ඒ තමයි නගර සභාවේ කුණු ලොරිය හෙවත් කුණු ට්‍රැක්ටරේ. ඔබට සිත් ඇති වෙනවද මේ කුණු ගොඩ හොයලා පෙරලලා මොනව හරි දෙයක් අහුල ගන්න ඕන කියලා? ළඟින් යන්නේ නැහි වහගෙන. ඒ දෙස හැරී බලන්නටවත් කැමති නෑ. ඇයි? දුර්ගන්ධයි, ප්‍රයෝජනයක් නැති දේවල් එහි ඇත්තේ. එහෙත් ඔබ අහලා බලන්න, අපි මනස තුල අපි බොහෝ දේවල් ප්‍රියයි, මනාපයි, කාන්තයි කියලා ඇලිලා සිටියා. ඒවා ගැටලු සහගත දේවල් නොවේද? ඒවා දුර්ගන්ධය හමන දේවල් නොවේද? ඒවා ප්‍රයෝජනයක් නැති දේවල් නොවේද කියලා මොහොතක් සොයා බලන්න. යම් කිසි මනෝ විකාරයක් තමයි තමා තුළ පවතින්නේ. ඒ කුණු ටැටරේ දිහා බලන සේම ඔබේ අධ්‍යාත්මය තුළ ඇලීම් ගැටීම් අතර, මානසික උපාදානයන් අතර බලන්නට මේවායින් ගත යුතු කිසිවක් නැත කියලා. කුඩු ටෙන්ටරේ ඉක්මනින් මෙතනින් යනවා දකින්න, ඉක්මනින්ම එතනින් තමන්ගේ නිවසේ ඉස්සරහින් ඈත් වෙනවා දකින්න කැමති වාගේම තමන්ගේ කුණු ටික එකට දැම්මත් වැඩි වෙලා ඒක නතර වෙලාවක් තියනවට කැමති නෑ. ඒක ඉක්මනින් මෙතනින් දුර වෙනවා දකින්න කැමතිසේම ඔබේ අධ්‍යාත්මය තුළ මේ දෘෂ්ටි, මේ සංකල්ප, මේ වචන, මේ මනස දුර වෙනවා දකින්න කැමති වෙනවා. ඒකට හේතුව උපාදාන ස්වභාවයේ උපාදාන ලක්ෂණය දුර්ගන්ධයෙන් යුක්තයි. මනස තුල ඔබ කිසියම් දෙයක් අල්ලා නොගන්නේ නම් ඔබ සහනශීලීව ජීවත් වෙන කෙනෙක්. මනස තුල ඔබ කිසියම් දෙයක්, කිසියම් කාරණයක්, ඒකට කාරණාමට විග්‍රහ කරන්න බෑ. කාරණා වශයෙන් ගත්තොත් ඒක අවිධර්මයේ කියවන සියලුම චිත්ත ප්‍රබේධන සහ අප්‍රමාණ කාරණා නෙමේ මනසක් තුල තියෙන්නේ. ඒ නිසා මනස තුල කිසියම් කාරණයකට, කුමන හෝ කාරණයකට නොඇලී සිටිනම්, කියන්නේ දහසකින් එකකටවත්, කෝටියකින් එකකටවත්, අප්‍රමාණයෙන් එකකටවත් නොඇලී සිටිනම් හේතනත්තා සැනසිරිදායක ජීවිතයක් ගත කරන. එකකට ඇලුනොත් ඒ තුළින් වේදනා ලබනවා. කිසිවකට නොඇලී වාසය කිරීම පුරුදු කරන්න. මේක ටිකක් අල්ලගන්න අමාරුයි. අල්ලගත්තොත් එදාට ඔබගේ ආත්මයේ ලොකු පරිවර්තනයක් සිද්ධ වෙනවා. කුමකටද? කිසිවකට නොඇලී වාසය කිරීම. කිසිවකට නොඇලී වාසය කරනවා කියන තැනට ගිහාම තමන් හොඳ පරීක්ෂාවකින් සිටියේ නැති වුණොත් යම් දෙයකට ඇලී තවත් දෙයක් ප්‍රතික්ෂේප කරන තත්වයට පත් වෙනවා. එතෙන්ටපත් නොවි පින්නතුනේ කිසිවකට නොඇලීම පුරුදු කරන්න ඕන. මේක හරියට තමන්ගේ මනස තුල ප්‍රකට කරගන්න මහන්සි වෙන්න ඕන. ටික වෙලාවක් ප්‍රායෝගිකව අර සතර සම්‍යප්ප්‍රධානය යොදාගෙන, ප්‍රඥාව යොදාගෙන, ධර්ම අවබෝධය පිණිස කරන ශ්‍රද්ධාව උපදවාගෙන, හොඳට සතිය සමාධිය රැකගෙන, මනාකොට තේරුම් අරගෙන පුරුදු පුහුණු කරන්න. කිසිවකට නොඇලී, කිසිදු දෘෂ්ටියක් නොගෙන, කිසිදු සංකල්පයකට නොවැටි, අන්තයකට නොවැටි, ලෝකයේ තුල නොපිහිටා, ලෝකෝත්තර භාවයේම පිහිටා ටික වේලාවක් ධර්මය ප්‍රකට කරන්න. ඔබට මුලින් මේක හසුවන්නේ නැහැ. ඔබ දහස්වරක් උත්සාහ කරන්න, එක මොහොතකදී ඔබට ධර්මය මතු කරගන්න පුළුවන්. හැමදෙනාම නිහඬව සංසුන්ව ධර්ම ප්‍රගුණ කරන්න. ඔරලෝසුවක බැටරි කෑල්ල පැන්නුවාම ඔරලෝසුවේ කටු නතර වෙනවා. එහෙම නැත්නම් වයින් ඉවර වුණාම, ඒක වයින් කරනවනේ, වයින් කරන එක ඉවර වුණාම ඔරලෝසුව නතර වෙනවා. ඔබේ මනස තුලත් ඇති වයින් කිරීම, එහෙම නැත්නම් මේ බැටරි කෑල්ල මොකක්ද? ඔබ තුල පවතින බැටරි කෑල්ල කොහොමද? මනස වැඩ කරලා තියෙන බැටරි කෑල්ල මොකද්ද? ඔබ තුල තියෙන බැටරි කෑල්ල, ඔබ තුල තියෙන බැටරි කෑල්ල තමයි තණ්හාව. අපි හිතන්නේ තණ්හාව කියලා කිව්වහම හිතන්නේ මේ වස්තු සම්පත් වලට මේ ඇලීම කියලා. නැහැ, තණ්හාව කියන්නේ ගැටීමටත් බලපාන, ඇලීමටත් බලපාන දෙයක්. ඒක වස්තු සම්පත් ළඟ තියෙන කෙනාට වෙන්නත් පුළුවන්, නැති කෙනාට වෙන්නත් පුළුවන්. එතකොට බාහිර වස්තු සම්පත් වලට ඇලෙන්නේ නැහැ කියලා කියන්නේ ඒක තණ්හාවක්. ඇලෙනවා කියන්නේ තණ්හාවක්. එතකොට භෞතික දේ විදියට තිබෙද්දී තමන්ට පුළුවන්කම තියෙනවා තණ්හාව කියන එක දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඒ තණ්හාවේ තියෙන අවිද්‍යා සහගත භාවය දුරු කරන්න පුළුවන්කම තියෙනවා. ඔබේ මනසේ නිශ්චල භාවය ඇති කර ගන්නවා මිසක් භෞතික දෙයක් ඇති කර ගැනීම හෝ නැති කර ගැනීම විනාශ කර ගැනීම නෙමෙයි කරන්න තියෙන්නේ, ඔබේ මානසික සංසුන් භාවය ඇති කර ගැනීම සඳහා කරන ක්‍රියාවලිය. දැන් තණ්හාව කිව්වහම කෙනෙක් හිතන්න පුළුවන් මේ දේවල් වලට තමයි හැමෝම තණ්හාව කියලා. නෑ, එක එක කෙනා එක එක දේට තණ්හාව. එක එක දේට තමයි බලයට ආස කරන කෙනෙකුට කියන බල තණ්හාව. ධනයට ආස කරන කෙනෙකුට කියන ධන තණ්හාව. වස්තු සම්පත් වලට ආස කරන අයට කියන මේ වස්තු සම්පත් වලට තියෙන තණ්හාව ආශාව කියලා ඒ වස්තු තණ්හාව කියලා කියනවා. ඒ වගේ ඕනම දෙයක වෙන්න පුළුවන් එයාට. එයාගේ කැමැත්ත තුළ ඇති කරන තණ්හාවක් වෙන්න පුළුවන් ඇති වෙන්නේ. ඒක එක එක පුජ්‍යලයාගෙන් ස්වභාවයෙන් ස්වභාවයට වෙනස් වෙනවා. ඒක තමයි එයාගේ තණ්හාවේ ස්වરૂපය. ගරුක කර්මය බවට පත් වෙනවා. ඕනම ඇලීමක් පවතින්නේ ගැටීමක් සමග. ඕනම ගැටීමක් පවතින්නේ ඇලීමක් සමග. එහෙම නිර්පේක්ෂිත ඇලීම් ගැටීම් නැහැ, සාපේක්ෂිතයි. සමාන ඇලීම් ගැටීම් පවතින්නේ. මේ තණ්හාව කියන බැටරි කෑල්ල නිසා තමයි ඔබ ඇලෙන්නේද ගැටෙන්නේද. එහෙමනම් ඇලීමට පමණක් පාවිච්චි කරන වචනයක් නොවේ තණ්හාව කියන්නේ. ගැටීමටත් එලෙසම අදාළ කාරණයක් තමයි තණ්හාව කියන්නේ. ඇයි අපි ඇලෙන්නේ ගැටෙන්නේ? ඔව්, තමන්ට අයිති නැති ලෝකය තමන්ගේ කරගෙන තමන් කැමති පරිදි පැවැත්වීම සඳහායි ඇලෙන්නේ ගැටෙන්නේ. තමන් කැමති පරිදි පවත්වීම සඳහායි ඇලෙන්නේ ගැටෙන්නේ. ඉතින් මෙතන හොයාගෙන යන්න ඕන තමෙක් ඉන්නවද? තමන් කැමතිසේ පවතින ලෝකය ඉස්සෙල්ල තමෙක් හෙවත් මමෙක් ඉන්නවද මෙතන? තමෙක් නොමැති තැන, මමෙක් නොමැති තැන ඒ අනුව පවත්වන්නට පුළුවන් දෙයක් කෙනෙක් මෙතන පිහිටන්නේ කොහොමද? මමෙක් නැහැ කිව්වට මමෙක් ඉන්නවනේ, දැනෙනවනේ හැමෝටම. අන්න එයා ඒ தත්ත්වය තමයි නැති කරගන්න ඕන. ඒ දැනින්නේ, ඒ හැඟින්නේ, ඒ අනවබෝධයේ මනස නැගී සිටින ආකාරය. ඒ අනවබෝධයේ මනස අවබෝධයටපත් කරවන්න ඕන. ඒ කියන්නේ පින්නතුනි මේ ධර්මය ලේ ඇට මස් නහරවලට දනවන්න ඕන. නැත්තම් ඔබේ ලේ ඇට මස් නහර කෑ ගහනවා මම මම මම මම කියලා. හදවත කෑ ගහනවා මම මම මම මම කියලා. මම පහුගිය දවසේක දර්ශනයක් දැක්කා. මිනිස්සෙගේ හදවත විතරක් එළියට අරගෙන ඒක මැෂිමක තියලා නිකන් බන්දේසියක තියලා ක්‍රියාත්මක කරනවා. හරියට බ්ලඩ් වැඩ කරන්න සලස්සලා මැෂින් එකෙන් ක්‍රියාත්මක කරනවා. මේක අර පපුව ඇතුළතම ගැහෙන විදියටම දඩිබිඩි ගාලා මේක මෙහෙම නටනටා තියෙනවා. ඒක අර කුරුල්ලෙක් තටු ගහනවා වගේ ගිලෙන මේක හයින් නටනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ හදවත කියන ගෘහය ආශ්‍රය කරගෙන ප්‍රමුඛ කරගෙනම මේ මනස පවතිනවායි කියන එක ඔය මොනතරම් කට්ටිය ඔළුවේ තියෙනවයි ඇඟ පුරා තියෙනවයි එහෙම කියපු එක බොරු වෙලා යනවා. ඒ වගේ තැන්වලදී ඒක වගේ කාරණයක් දැක්කහම ප්‍රමුඛ කොටම අපිට දැනෙන්නේ හදවතටනේ නේද? දුක, වේදනාව, සංවේගය, උපාදානය, සතුට, මේ හැමදේම දැනෙන්නේ හදවතට. එහෙමනම් හදවත ප්‍රධාන කොටගෙන ආශ්‍රය කරගෙන මේ මනස පවතිනවා. සාංසාරික අපිට ඇසට නොපෙනෙන දෘශ්‍ය දෘශ්‍යමය මායා ශක්තිය, විදුත් බලයක් තරංගයක් වාගේ මේක පවතිනවා. ඒ සාංසාරික විඥාන ධාතුවට අනුරූපීව සිතන පතන ඉන්ද්‍රිය ශක්තියින් පහක් අපිට ලබා දුන්නා ඒ මනසට පවතින. නමුත් අපි මේ තථාගත ධර්මයෙන් සොයාගන්නේ ඒ සාංසාරික ඒ විද්‍යුත් ශක්තිය දුරු කරන ක්‍රමවේදය. සාංසාරික විඥානය තුළ පවතින විද්‍යුත් බලය දුරු කරන ක්‍රමවේදය තමයි අපි මේ සොයාගෙන යන්නේ. දෘශ්‍ය මායාවක යොමු වෙන හැම මොහොතකම ඒ දෘශ්‍ය මායාවේ ඔස්සේ මනෝ සංචේතන ආහාර මෙයා භුක්ති විඳලා හොඳට ක්‍රියාත්මක වෙනවා. ඉතත් තථාගතයන් වහන්සේ සොයාගත්තේ මොකක්ද මේ දුක? මොකන්ද මේ දුකෙහි සකස්ම? මෙහි නිරෝධයේ සහයයට ක්‍රියා කළ යුතු තමන් මාර්ගයේ මේ හතර එක විට එක මොහොතේ හැම මොහොතකම ක්‍රියාත්මක වෙන්න ඕන. ප්‍රශ්නේ අඳුන ගන්නෝ, ප්‍රශ්නේ ස්වභාවය අඳුන ගන්නෝ, ප්‍රශ්නේ විසඳුම සොයා ගන්නෝ, විසඳුම් මාර්ගයේ තමන් කරන්න ඕන. හැම දෙයකටම යොමු කරගන්න පුළුවන් හොඳ ප්‍රශ්න විසඳන ක්‍රමවේදය බ්ලොක් එකක් මේක. ඕන තැනකට යොදන්න පුළුවන්. ඔබ කිසිවෙක් වීමට උත්සාහ කරන්න එපා. කිසිවෙක් නොවීමට උත්සාහ කරන්න. කිසිවෙක් වීමට නෙමෙයි අපේ උත්සාහය, කිසිවෙක් නොවීමට. කිසිවෙක් නොවනවා කියන්නේ මොන වගේ කෙනෙක් වෙන එකද? ලියාරු වෙලා චෝරු වෙලා ඉන්න එකද? ඒකට නෙමෙයි. හරි ඍජු බවක් තියෙනවා, දර්ශනයක් තියෙනවා. ඒ ඍජු බව දර්ශනය ගොඩනගන්නේ කිසිවෙක් නොවනවා කියන ශක්තිය පදනම් කරගෙන. සත්‍ය මෙතන සත්වයේ පුජ්‍යලෙක් ඇත කියන එකද නැත කියන එකද? හා සත්‍යයේ පුජ්‍යලෙක් ඇත කියන එකද නැත කියන එකද? සත්‍ය උත්තරේ සත්වේ පුජ්‍යලෙක් ඇතද මෙතන සත්වේ පුජ්‍යලෙක් නැතද? නැත. කොබල නැත කියන කට්ටිය අත උස්සන්න. එක්කෙනායි දෙන්නායි. බයයි නැත උස්සන්නේ කවුරු? සත්වේ පුජ්‍යලෙක් නැත. සත්ජලෙ පුජ්‍යලෙක් ඇත කියන දෙකම අත උස්සන්න. සත්‍ය පුජ්‍යලෙක් ඇත කිව්වම ඒකටත් උස්සනවා, සත්‍ය පුජ්‍යලෙ නැත කිව්වම ඒකටත් උස්සනවා. ඔව්, සත්‍ය පුජ්‍යලෙ ඇතද නොව නැතද නොව නොවද නොව සත්වේ පුජ්‍යලෙක් ඇතද නොව නැතද නොව නොවද නොව නැතේරුණාද? කියන බලන්න සත්වයේ කුජලයේ ඇතද නොව නැතද නොව නොවද නොව දැන් මොකක්ද එන අදහස? දහම් පදයෙන් ඔබට එන ඔබ තුළ උපදින ධර්මයේ කුමක්ද? නැවත කියන්න බලන්න. සත්වයේ පුජ්‍යලේ ඇතද නොව නැතද නොව නොවද නොව බලන්නේ උපදින ධර්මයේ ඔබ භුක්ති විඳින්න. ඒ ධර්මයේ රසය කුමක්ද කියලා බලන්න. අමා රසය එහි තිබෙනවාද? ධර්ම රසය හෙවත් ලෝකෝත්තර රසය එහි තිබෙනවාද? ඉන්ද්‍රිය විෂය ඉක්ම වූ පුජ්ජල සංවේදනා ඉක්ම වූ පංච උපාදානස්කන්ධ ඉක්ම වූ පටිච්ච සමුප්පාදයේ නිරෝධය හෙවත් සමු ගැනීම එහි තිබෙනවාද? හැමදේම හොඳයි. හැමදේම හොඳයි. වරදක් නේ. සාතන් වහන්සේලාගේ ස්වභාවය ඒක. ලස්සන සෙන් කතාවක් තියෙනවා ඔකට. සෙන් පන්සලක් කිට්ටුව මේ පන්සලට දානේ මේ තරගෙන යන ගෑනු ළමයෙකුට ළමෙක් හම්බෙන්න හිටියා. ගෑනු ළමයට අල්ලගෙන ගියවෝ කවුද මේකගේ තාත්තා කියලා අහලා ගානකොට බයට කිව්වා හාමුදුරුවෝයි කියලා. සෙන් පන්සලේ හාමුදුරුවෝයි කිව්වා. ඊට පස්සේ හාමුදුරුවන්ට ගිහිල්ලා ගියා දැන් ඔබ වහන්සේගේ වෙන මෙහෙම ළමෙක් ඉන්නවා මේ ලැබුණාම බාර ගන්න ඕන කියලා. හොඳයි කිව්වා. ඉතින් ලැබුණාට පස්සේ මේ ළමයා පන්සලට ගෙනින් දුන්නා. හොඳයි කිව්වා. හාමුදුරුවෝ මේ ළමයා හොඳට හදලා වඩලා නාවල කවල පොල හැදුවා ලොකු මහත් වුණා. උනාට පස්සේ කල් ගියාට පස්සේ තරුව මහත් ලොකු මහත් වුණාට පස්සේ හිමීන් සැරේ නියම තාත්ත මතු වුණා. ඒ කවුද කියලා බැලුවාම මේ මාළුකාරයා. එසර බයිසිකලේ ওই මාළු අර යනන මාළුකාරයා. දැන් පස්සේ කිව්වා මාළුකාරයා තමයි මෙයාගේ තාත්තා කියලා. ඊට පස්සේ දෙන්නම අල්ලලා කසාද බඳලා ඊට පස්සේ කිව්වා දැන් අපේ ළමයනේ අපිට දෙන්න හාමුදුරුවෝ කියලා. මං එදා බයට කිව්වේ මෙදරින් ගහනවට හාමුදුරුවන්ට නම් මුකුත් කරන්නේ නැහැ අරමිනිය කියලා දැනගත්තා නම් මරනවා කියලා. ඊට පස්සේ ළමයා ඉල්ලුවලු. එතකොටත් කිව්වලු හොඳයි කියලා. ඉතින් බලනකොට මේ රහතන් වහන්සේ නම අවබෝධයෙන් පුළුවන්. දැන් වෙන කෙනෙක් නම් මොකද වෙන්නේ? මුල් තැනදීම හොඳයි කියන්නේ නැහැ. එතන සටන් වදිනවා, යුද්ධ කරනවා, ප්‍රතික්ෂේප කරගන්නවා, කලකෝලහල කරගන්නවා. ඒ වගේ කතා වලින් පවා පෙන්වන්නේ හොඳයි. ඉතින් ඔබට ජීවිතේ ඔච්චර බරපතල ඒ වගේ කාරණයක් එතෙන්ට ඒ ගෙනල්ලා පෙන්눔 කළම තියෙන්නේ ඒ වගේ කාරණා හරි බරපතල සංවේදී කාරණා හැටියටනේ තියෙන්නේ. බලන්න එච්චර බරපතල සංවේදී කාරණාවල පවා හොඳයි කියලා කියන්න පුළුවන් හැකියාව තිබුණා. ඒක තමයි වැදගත්. ඔක්කොම හොඳයි. ඉතින් මටත් ඒ වගේ ජීවිතයේ අත්දැකීමක් ලැබිලා තියෙනවා. දවසක් මේ මල් පෝච්චියක් බින්ද කියලා මට බැනගෙන ගියා නායක හාමුදුරුවෝ. මම ඉතින් නිහඬව අහගෙන හිටියා. අහගෙන ඉඳලා මම ගියා යන්න. ඒ ටිකකින් ඇවිල්ලා කියනවා දෙවෙනි හාමුදුරුවෝ මගේ අතින් මෙතන මල් පෝච්චිය බින්දුණා, පූසට කෑම දාන්න ගිහලා පූස පැනලා බින්දුණා කිව්වා. ඊට පස්සේ ලොකු හාමුදුරුවෝ කිව්වා දැන් මං ආනන්දට බැන්නනේ ඕකට බින්ද කියලා. ඊට මගෙන් අහනවා ආනන්ද මේක බින්දේ නැද්ද? මං කෝ බින්දේ නැහැ කියලා. එහෙනම් මං බණිත් සද්ද නැතුව හිටියේ. මන් දන්නේ මොකටද බැන්නද කියලාවත් මන් දන්නේ නැහැ කියලා. මං ඒකයි සද්ද නැතුව හිටියේ කියලා. මගෙන් ඇහුවෙත් නැහනේ නාකාඳුරු බැනගෙන ගියානේ. මන් දන්නේ නැහැ මොකටද බැන්නද කියලාත් මං ඒකයි බලන් හිටියේ. වෙනායට නම් ඒක ඇති වෙන්න පුළුවන් නේ. මට නිකම් බයිනවා. නිකන් දොස් කියන නැති දේවල් වලට මං අල්ලනවා කියලා. ඒ කිසි අදාළත්වයක් නැතුව බලන් සිටියා. පුජ්‍යල මානය දුරු කරගත්තාම පුදුමාකාර විදියට Tamanට වෙන්න හැකියාව තියෙනවා. පුජ්‍යලේ කඩේට නැගී හිටිනකොට මහා පුදුම දැවීමක්. ඒ කාලේ මතක් වෙනකොට තුක් නොදකින් කියලා හිතෙනවා. ඒකට හේතුව ඒ කාලේ හරි වේදනයි. මොකද පුජ්‍යල මානය නිසා හරියට දුක් වින්දා. හිත පුච්චන වේදනා දෙනෝ සෑහෙන්න මේ පුජ්‍යල මානය. පුජ්‍යලයා නගා හිටවා ගන්න මමත්වයේ හොඳින් නිවැරදිව තබා ගන්න මමත්වයේ හැමතිස්සෙම නිවැරදිකාරයෙක් කරගන්න හරියට මහන්සි වෙනවා. මමත්වයේ නිවැරදිකාරයෙක් කරගන්න වැරදි 1000ක් කරනවා. නමුත් කීයකටවත් මමත්වයේ සැනසෙල්ලෙන් තබන්න පුළුවන් කමක් නැහැ. මමත්වයේ කියන්නේ ගිනි පොකුරක් වගේ දැවෙන දෙයක්, වේදනාකාරී දෙයක්. හැම ගහපු හරකෙක් විඳින දුක හා සමානයි මමත්වයෙන් දුක් විඳින දුක. ඒ නිසා මමත්වයේ බැහැර කරන්න අනිවාර්යෙන්ම දුරු කරන්න දහම් දියවක් කරන්න ඒ ගිනි පොකුරට. මේ අමාවසුවක් කරන්න ඒ හැම ගහපු හරකා වගේ සතාට. මමත්වේ නම් මම ප්‍රහාණය කළ යුතුම ධර්මතාවයක්. දුරු කළ යුතුම ධර්මතාවයක් කියලා කල්පනා කරන්න. මරණය හොඳයි මේ මමත්වයේ තබාගෙන ඉන්නවට වැඩි කියලා කල්පනා කරන්න. ලෝකේ තියෙන දරුණුතම රෝගයේ මමත්වය. සමහර රෝගات හැදුනහම සමහර අය හිතනවනේ මේකට වැඩිය හොඳයි මරණය කියලා නේද? එනි පිළිකා රෝග වේවා, වෙනයිකුත් කුෂ්ඨ රෝග වේවා, නයිකුත් වේදනාවල් වලටපත් වුනහම වයසත් එක්ක ඒගොල්ලෝ හිතන මරණය හොඳයි ජීවිතයට වඩා කියලා. ඒ වගේම මමත්වයත් එක්ක බලනකොට මමත්වයේ දුරු වීම ප්‍රාර්ථනා කරන්න ඕනේ විදියට. ඔබ මමත්වයක් සමග සටන් කරන්න, තව කෙනෙක් එක්ක සටන් කරන්න එපා. තරහ යනකොට ඔබ අනිත් එක්කෙනත් එක්ක තරහට සටන් කරන්න එපා. ඔබ ඔබත් එක්ක සටන් කරන්න. කෙලෙස් ඇති වෙනකොට ඒව ලබා ගැනීමෙන් නෙමෙයි, තමන්ගේ සිතත් එක්ක සටන් කරන්න. තමන්ගේ හිතේ නොයෙකුත් අකුසල ධර්මයන් පැන නගිනකොට තමන් එක්ක සටන් කරන්න. හැම විටම බලන්න තමන්ගේ හිතෙන් ඒක උපදිනවද කියලා. හරියට අර මමත් අර ධර්ම අවබෝධය වෙලා එන දවසේ මගේ අදාළ සීට් එක බස් එකේ නොදී පිටුපස්සේ සීට් එකක් මට දුන්නාම මං එවලෙම බැලුවේ මං ඉස්සරහ සීට් එක ලබා ගන්න ඕන කියලා සටන් කරන්න ඕන කියලා නෙමෙයි. දැන් මගේ මනසට මොන වගේ තත්ත්වයක් ඇති වේද? දැන් ධර්ම අවබෝධය වුණානේ. දැන් බලන්න ඕන මේක ටෙස්ටින් වලට දාලා. කිසි ප්‍රශ්නයක් නැහැ. පිටිපස්සේ සීට් එක නෙමෙයි, කෙළවරේ සීට් එකක් නෙමෙයි, ඩිකේ දුන්නා නම් පොඩි ඉඩක් ඒකෙත් යන්න පුළුවන් හැකියාවක් තියෙන ඉඩ මදි කියලා හුඩ් ට්‍රක් එකට නැග්ගුවා නම් ඒත් යන්න පුළුවන් හැකියාව තිබ්බා. බස් එකෙන් බැස්සුවා නම් හාමුදුරුවන්ට ගොඩක් බස් නතර කරන්නේ සමහර ලාඩ සෙනග වැඩි නම් ගහගෙන යනවා. හාමුදුරුව දැක්කහම නතර කරන්නේ. ඒ වුණත් ඒව දරාගැනීමේ හැකියාව දරාගන්න නෙමෙයි නොදැනෙන තත්ත්වයක් තිබුණා. දරාගන්න අවශ්‍ය නැහැ. නොදැනෙන තත්ත්වයක් තිබුණා. ඉතින් ඔබට ඔබේ මනස පරීක්ෂා කරගන්න නිතරම අවකාශය සලසා දෙනවා. සැර මහත්තයෙක් Tamanට ඉන්නවා කියන නෝන කෙනෙකුට නිවන් දකින්න බොහෝම ඉක්මන් මාවතක්. මොකද ඉවසීම සහ ඔබගේ මනසේ ගැඹුරටම මනසේ තියෙන කෙලෙස් වල තියෙන ගතිය අවසලා පාදල දෙන්නේ මේ මහත්ය. සැර නෝනා කෙනෙක් ඉන්නවා නම් ඒ මහත්තුරු ඉක්මනින්ම නිවන් දකිනවා. මොකද හේතුව එයාගේ මනස නිරන්තරයෙන්ම අවදි කරලා පෙන්වනවා මෙන්න ඔබේ තරහ තියෙන තැන්, මෙන්න වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, පළිගැනීම් තියෙන තැන් මේවා කියලා හඳුන්වලා දෙනවා. තමන් රස්සා කරන තැන, තමන්ට කැපිලි කැටිලි කරන, සතුරුකම් කරන මිත්‍රයෝ ඉන්නවා නම් ඔන්න ඔබට ඉක්මනින් නිවන් දකින්න හොඳ අවකාශය. ඒ මගේ ගුරුවරු, බොහොම ස්තුතියි. මාව මෙතරම් ඉදිරියට එවලා තියෙන්නේ ඔළුව අත ගාපු අය නෙමෙයි, ටොකු අනපු අය නේද? ඔබත් ඔබේ ජීවිතේ එහෙම වෙන්නේ නැතේ. නැගී සිටින්නට තව ශක්තිය එතනින් උදා කරගන්න පුළුවන්. තමන්ගේ සාර්ථකත්වයේ හෝ අසාර්ථකත්වයේ ප්‍රමුඛ අයිතිකාරයා තමාමයි. සමහර අය කියනවා අම්මා තාත්තා මෙහෙමයි මෙහෙමයි ඒ නිසා අපි මෙතන, යාළුවෝ මෙහෙමයි මෙහෙමයි ඒ නිසා අපි මෙතන. නෑ, තමාගේ ජීවිතේ මේ ඕනම කෙනෙක්ගේ ජීවිතයක සාර්ථකත්වයේ හා අසාර්ථකත්වයේ ප්‍රධාන අයිතිකාරයා ඔහුමයි, ඇයමයි, තමාමයි. පරාදේ වෙලා තියෙනවා නම් පරාදේ අයිතිකාරයක් තමයි, ජයග්‍රහණය වෙලා තියෙනවා නම් ජයග්‍රහණයේ අයිතිකාරයක් තමයි. නිවන් දකින්න වුණත් මූල සාධකය තමයි. ඊළඟට කල්‍යාණ මිත්‍ර ඇසුර 100%ක් ඕන තමයි. කල්‍යාණ මිත්‍ර ඇසුර 100%ක් තිබුණත් Taman කැප වෙන්නේ නැත්නම් දකින්න පුළුවන් කම නැහැ. Tamanුත් කැප වෙන්නම ඕන. Tamanගේ කැපවීමක් පමණක් තිබුණත් නිවන් දකින්න බැරි නිසා කල්‍යාණ මිත්‍රත්වයේ 100%යි. ඇතින් පේන හඳ දිහා බලන මට ඒක අතට අහුවෙන්නේ නැහැ නේ කියලා කෑ ගහන කේ තේරුමක් නැහැ. තමන් උපාය මාර්ගයක් ඒ දණ්ඩක් ඉනිමගක් එහෙම නැත්නම් ලොකට් එකක් ඇතෙන් හදා ගන්න ඕන. කොහොමද මම එතෙන්ට ගමන් කරන්නේ කියලා. විශේෂයෙන් ධර්ම ශ්‍රවණය කරන විට ඔබගේ සිත ප්‍රහාණය වී යනවා, දුරු වී යනවා. ඒකට හේතුව කාලයේ සිත නොතබන්නට අනුශාසනා මතක් කරන නිසා. කාලය යනකොතනද යම්කිසි සංඥාවක් පිහිටවා පවතීද එතන තියෙන්නේ කාලයයි. පැහැදිලිද? යම්කිසි සංඥාවක් පිහිටවාගෙන පවතිනවා නම් එතන තියෙන්නේ කාලයයි. සංඥාවක් නොපිහිටා කටයුතු කරන්න හැකියාව තියෙනවා නම් අපිට අන්න එතන තමයි කාලය ඉක්ම වූ ධර්මතාවය කියලා කියන්නේ. කාලය ඉක්ම වූ ධර්මතාවය. දැන් මේ නිර්වාණ ධර්මයේ තුල යනකොට අපි කතා කරන මේ ටික හොඳට මතක තියාගන්න ඕනේ. මේව ගැන හොඳ අවධානයෙන් ඉන්න ඕනේ. නැත්නම් මේ දේවල් වල අවධානය තිබුණ නැති වුණොත් ඔබ දන්නේ නැතුව ඒ තැනක ඔබ රැඳිලා නතර වෙන්න ඉඩයි. විශේෂයෙන් කාමච්ඡන්දය. ඒක සමහර වෙලාවට සමහර අයට පිළිටන්න පුළුවන්. තමන්ගේ ඉගෙන ගන්න ලද ධර්මයේ න්‍යාය වෙන්න පුළුවන් තමන්ගේ කාමච්ඡන්දය. එතකොට මේ කාමච්ඡන්දයන් තියෙන කෙනෙකු ඒවාහිම ඇලෙනවා මිසක් ධර්මයේ කෙරෙහි ඇලීමක් යොමු කරගන්නේ නැහැ. තමන් ගත්ත දෘෂ්ටියම මතවාදයෙන්ම යන්න පුළුවන්. රැකී ආරක්ෂා හරි වෙන්න පුළුවන්. මොනවා හරි දෙයකට දැඩි කාමච්ඡන්දයක් තිබ්බහම ඒ දේම වසනවා මිසක් විශේෂ ධර්මයක් ගැන හිතන්නේ නැහැ. ඊළඟට අපි හිත බේර ගන්නට ඕන ව්‍යාපාදයෙන්. ව්‍යාපාද කියන්නේ හරි තරහසිත තියෙනවනේ, දෘෂ්ට සිත තියෙනවනේ. එතකොට කොයි වෙලාවකවත් අර ධර්මයේ එහෙම පිළිගන්නේ නැහැ. හැමදේම නිකන් රිජෙක්ට් කරන මනසකින් තමයි, රිජෙක්ට් රිජෙක්ට් මන් දන්නේ කොහොම හරි එක කරන මනසින් තමයි මේක බලාගෙන ඉන්නේ. එතකොටත් නෑ. ඊළඟට කම්මැලි ගතිය, තීන විද්‍ය තියෙන ඒක තීන විද්‍ය කියන ගතියෙන් අදහස් කරන්නේ නිදිමත ගතියමත් නෙමෙයි, මනස ධර්මෙහි ක්‍රියාශීලී නොවන ගතියයි තියෙන්නේ කියලා. එනකොට උද්දච්ච භාවයේ තිබුණොත් උද්දච්ච මිනිස්සුෙකුට පුළුවන්කමකුත් නැහැ ධර්මය මේව කරන්න. අපි සාමාන්‍ය කියන්නේ එයානම් කියන දෙයක් අහන්නේ හරි උද්දච්චයි කියලා. ඒ කියන්නේ ධර්මයට අහුම්කම් දෙන කෙනෙක් නෙමෙයි. සරලව අපිට සංවේදීව තියෙන විදිහට තේරුම් කරගමුකෝ. එයා උද්දච්ච කෙනෙක්, එයා අහන්නේ හරි උද්දච්චයි, එයාගේ මතේම තමයි ඉන්නේ. ඔය උද්දච්ච මහත්මයෙක් එහෙම ඉඳලා මට පහු කාලේ නෝ මතක් කළා. ස්වාමීන් වහන්ස ඒ කාලේ අපිට බලය තිබ්බ, නිලය තිබ්බ, ධනය තිබ්බ, හාමුදුරුවෝත් අපිට සර් කියලා කතා කරා. එතකොට අපි හාමුදුරුවෝ ගණන් ගන්න නැහැ කිව්වා. හාමුදුරුවෝත් අපිට පුටුව දෙනවයි කිව්වා. සමහරලා හාමුදුරුවෝ අපි එනකොට නැගිටිනවයි කිව්වා. ඒත් සයින්වන්ස දැන් මට මාස 6යි ජීවත් වෙන්න පුළුවන් වෛද්‍යවරු කියලා තියෙන. දැන් මට වෙනදට වඩා හාමුදුරුවෝ ලස්සනට පේනවා. බණ මීට වඩා හොඳට රසවත් ඉස්සරට වඩා දැනෙනවා. බුදු පිළිම වහන්සේ ඉස්සරට වඩා ලස්සනයි. බෝධීන් වහන්සේ වෙනදට වඩා හරි හැඩයි. ඒත් මම ප්‍රමාද වැඩි. උද්දච්ච මනුස්සයෙකුට වෙච්ච දේ. එයාගෙන මම තමයි මේ ආවල් ජනාධිපතිවරයාගේ මේ ඔක්කොම සංවර්ධන දේවල් කරන්න කටයුතු කරේ. ඒ නිසා මට හැමදේම තිබුණා. ඊළඟට විචිකිච්ඡාව. දැන් මේ දහම්දුරන්ගේ ධර්මයේ දිහා බැලලා මේක නම් වෙන්න බෑ. මේක එහෙම ධර්මයක් නෙමෙයි වෙන්න පුළුවන්. අරක හරියද නැහැ, මේක හරියද නැහැ, අර දර්ශනේ හරියද, මේ දර්ශනේ හරියද කියලා ඉන්නවා. හරියට අර එක මන්සන්දීකට වෙලා එක මන් පාරකවත් ගමන් කරන්නේ නැතිව අදහසක් ගන්න බැරිව තෙරපෙමින් ඉන්න මිනිස්සේ. දැන් සමහර උදවියත් ඉන්නවනේ, ඒගොල්ලන්ට නිසි දර්ශනේ නැති වුණාට පස්සේ හැම පැත්තකින්ම ඇවිල්ලා සිතිවිලි ආව හිර කළාට පස්සේ එක කාර්යයක යෙදෙන්නට එයාගේ සිත යොමු කරන්නේ නැති ගුණයක් ඇති වෙනවා. ඊට පස්සේ මොනම පැත්තකටවත් යන්නේ සැක සහිතව තමයි හැමදේම බලන්නේ, විචිකිච්ඡා සහිතව බලන්නේ. එහෙම නැත්නම් හැමදේකම මොනවා හරි සැකයක් ඇති කරගන්නට කාරණයක් බවට පරිවර්තනය වෙනවා. ඉතින් එහෙම මේ විචිකිච්ඡා සහගත ස්වභාවයකට කටයුතු කරන කෙනාට කරන්න පුළුවන් කමක් නැහැ. මේ ධර්මයේ වැඩිම මම ඊටාම කෙටියෙන් පැහැදිලි කිරීමක් කරන්නම් පින්නතුන්ට. මේ සතර සතිපට්ඨාන පිළිබඳව තියෙන කරුණු ටික, කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන මේ හතර ආකාරයේ පිළිබඳව සිහිය පිහිටුවීම තමයි සතර සතිපට්ඨානය කියලා අපි අඳුනගන්නේ. ඊට පස්සේ කායානුපස්සනා තුළ භාවනා 14ක් අඩංගු වෙනවා. ආනාපාන සති භාවනා, සති සම්පජන්න භාවනා, ඉරියාපත භාවනා, අසුභ භාවනා, ධාතු මනසිකාර සහ නවසීවතකේ කියන ඒ නමයත් එක්ක 14 අඩංගු වෙනවා මේ කායනුපස්සනා ගුණයට. ඊට පස්සේ වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා භාවන වලට පංච නීවරණ භාවනා, පංච උපාදානස්කන්ධ භාවනා, ආයතන භාවනා සහ ස්කන්ධ බොජ්ජංග සප්ත බොජ්ජංග භාවනා ආදිය සිද්ධ වෙනවා. දැන් ප්‍රධාන වශයෙන් මේ කායानुපස්සනාව තුළ තියෙන අර භාවනා 14 තුලින් ගමන් කරන්න නැතුව අපිට මේ සුස්ව විදර්ශක භාවනා ක්‍රම වේදයේ තුළ අපිට ගමන් කරන්න පුළුවන් වේදනා, චිත්ත, ධම්ම කියන මේ භාවනාවල මේ පංච නීවරණයන් දුරු කිරීමේ ක්‍රම වේදයත්, පංච උපාදානස්කන්ධය දුරු කිරීමේ ක්‍රම වේදයත්, ආයතන පිළිබඳව අවබෝධය සහ තැහැරීමත්, ඒ වගේම සප්තබොජ්ජංග ධර්මයන් පිළිබඳව භාවනා. ඒ නිසා අපි විශේෂයෙන් මේ ධම්මානුපස්සනාව පැත්තට යොමු වෙලා තමයි මේ අපේ භාවනා ධර්මය දියුණු කරලා අවබෝධයට පත් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි නිවැරදි ක්‍රමය. හැබැයි අතන යම් අවබෝධය තුළ පෘථග්ජන විග්‍රහයකින් තොරව මෙතන තිබුණා නම් මෙතන බුදුරජාණන් වහන්සේගේ කාය ශරීරයේ බවටද පත් වෙන්නේ. බාහිර කායක් නෙමේ, අධ්‍යාත්මික කායම තමයි විග්‍රහ වෙන්නේ. ඒතර නිසා අර නෙවැරදි විග්‍රහයත් එක්ක ආවහම සතර සතිපට්ඨානයේම ධර්මදේශනාවත් තුළ විදර්ශනාව තුළ වැඩෙනවා. ඊට පස්සේ දැන් මේ විදර්ශනා භාවනා කරන ඔය පින්නතුන් මෙන්න මේ කාරණා 9ක් ඉෂ්ට වෙනවද කියලා බලන්න. නුවණින් මෙනෙහි කරන්නාට සතුට අත්වේ. මේක හොඳින් නුවණින් මෙනෙහි කරගෙන යද්දී ඔබට ඇත්තටම කාරණා අවබෝධ වෙනකොට හිතේ සතුටක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. ඒක ඇති වෙන්න ඕනේ. ඒක තමයි ඔබ නිවැරදි විදර්ශනාවක් කරනවා කියන එකේ සංකේතය. සතුටට අනතුරුව ප්‍රීතියෙන් කය පිනා යයි. ඔබගේ කය සැහැල්ලු වෙලා ප්‍රීතියෙන් කය පිනා යන ස්වභාවයක් ඇති වෙනවද නැද්ද? ඇති වෙනව නම් අන්න ඒක තමයි විදර්ශනාවෙහි ඔබේ ගමන් මගේ ප්‍රතිඵලයක්. ප්‍රීතියෙන් පිනා ප්‍රීතිය නිසා කය සංසුන් බවට පත් වෙනවා. හිතත් සංසුන් වෙලා කයත් සංසුන් බවට පත් වෙනවා ඒ ප්‍රීතිය නිසා. සංසුන් වූ සිත නිසා සෝය හොඳින් විඳින්න පුළුවන් කමක් ලැබෙනවා. තමන්ට කායචිත්ත සෝය හොඳින් ලැබෙනවා. එලෙස සෝයෙන් සිටින්නාගේ සිත එකඟ වෙයි. හොඳ ඒ සෝයත් නිසාම එකඟ වූ බවක් මනසේ ඇති වෙනවා. සිත එකඟ වූ විට තතු ඇති පරිදි දකී. කලබලයක් නැතුව බලා සිටින කෙනාට කොහොමත් මනාකොට තතු අවබෝධ වෙනවා. ඒ හිතේ තියෙන සමාහිත භාවය නිසා. තතු ඇති පරිදි දුටු විට කලකිරේ. කලකිරනවා කියන එකෙන් අදහස් වෙන්නේ නොඇලී කියන එක. එහෙම නැතුව සංකාවටපත් වෙලා ඉන්නවා කියන එක නෙමෙයි. කලකිරුණු නිසා නොඇලේ. කලකිරීමක් ඇති වෙනකොට ඒකේ හිම ස්වභාවය තේරුම් ගත්තාම ඒකේ නොඇලේ. නොඇලුණු නිසා මිදීමටපත් වේ. අපි යමක නොඇලෙනවා නම් ඒ නොඇලීම නිසා එහි ඇතිවන පීඩාවක් ඇති වෙන විදියක් නැහැ. ඇලීම නිසා ඇතිවන පීඩාව නැහැ. එතන මිදීමටපත් වෙනවා. මෙන්න මේ කාරණා නමය තමා තුල සිද්ධ වෙනවා. සද්ධර්මය ප්‍රකට කරගෙන යන කෙනා තුල, ප්‍රගුණ කරගෙන යන කෙනා තුල. භාවනා වර්ග දෙකයි, සමත සහ විදර්ශනා කියන භාවනා දෙක වර්ග දෙකක් තියෙනවා. එතකොට සමත භාවනාවල සිදුවෙන්නේ සිත දියුණු කරනවා, සිත වඩනවා, දියුණු පමුණු කරගන්නවා. ඒ වගේම සිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්නවා ආදී කරන කටයුතු තියෙන. නමුත් විදර්ශනා භාවනාවන් වලදී තියෙන්නේ ප්‍රඥාව ඇති කරගන්නවා, ජීවිත අවබෝධය ඇති කරගන්නවා, අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණයන් පිළිබඳව අවබෝධ කරගන්නවා. එහෙම නැත්නම් නිරෝධයට පත් කරගන්නවා. එතකොට සමත භාවනාවේ ඒකාග්‍රතාවයක් මුල් කරගෙන යන ගමන. විදර්ශනා භාවනාව කියලා කියන්නේ අවබෝධය මුල් කරගෙන යන ගමනක්. එනිසා අපි විදර්ශනා මාර්ගය තමයි මෙහිදී අනුගමනය කරන්නේ. අපි සමත භාවනා ක්‍රමවේදය අනුගමනය කරන්නේ නැතුව සමතේ තියෙන වෙනම ප්‍රතිඵල ඒවයි දැන් තියෙන. රූපාවචර ධ්‍යාන තියෙන, අරූපාවචර ධ්‍යාන තියෙන. මේ රූපාවචර සහ අරූපාවචර ධ්‍යානවල පවතිනා වූ ඒ සංඥා ක්‍රමවේද කිසිවක් අපි භාවිතා කරන්නේ නැහැ. මොකද හේතුව ඒවා බඹලුව දක්වාම යන කාරණා මිස සංසාරයෙන් මුදවන කාරණා නොවන නිසා අපි ඒවා පාවිච්චි කරන්නේ. ආකාසඤ්ඤායතනෙ පාවිච්චි කරන්නේ. විඥානංච ආයතනෙ මුල් කරගෙන ආකින්චානංච ආයතනෙ, නේවසඤ්ඤා නාසඤ්ඤායතනෙ ආදී පවා ඒව මුල් කරගෙන භාවනාව දියුණු කරන්නේ. අපි සංඥා නිරෝධයක් මුල් කරගෙන යන, අශේෂ විරාග නිරෝධෝ කියන අවස්ථාව මුල් කරගෙන යන ගමනක් තමයි තියෙන්නේ. ඉතින් ධර්මයේදී පැහැදිලි කිරීම සඳහා ඒවකට තිබුණු ඒ සියලුම ධර්ම කාරණා උපයෝගී කරගත්තාද, නමුත් ඒවයින් බුදුරජාණන් වහන්සේගේ අනුමැතිය ලැබිලා තියෙන්නේ ඒ කියවන ඔක්කොටම නෙමෙයි. යම් යම් දේවල් විග්‍රහ කරලා ඒ විග්‍රහයේ අවසානයේ ඒවහේ ප්‍රතික්ෂේපයයි පෙන්වන්නේ. දැන් සතර සතිපට්ඨානෙත් එහෙමයි. අවසානයේ පෙන්වන්නේ අනිත්‍යතාවය. ඒ කියන්නේ නොඇලීම. නමුත් අපේ අය අනිත්‍යතාවය කියන ධර්මයේ තුලින් ඒ දේවල් දකින්නේ නැතුව අර දේවල් ප්‍රායෝගික කරන්නේ ඈමේදී බුදුජානන් වහන්සේ ප්‍රතික්ෂේප කරපු දේ Taman දන්නේම නැතුව අනුමතයට වැටිලා තියෙනවා. Tamanගේ චරිත ලක්ෂණෙත් හොඳට හඳුනගන්න, ඒකත් හොඳට වැදගත් කාරණයක්. ප්‍රධාන වශයෙන් පුජ්‍යලයෝ මනුෂ්‍යයන්ට චරිත 6කට ප්‍රධාන වශයෙන් යොමු වෙනවා. සමහර අයට මිශ්‍ර චරිත පවතිනවා. තමන්ගේ චරිතේ බලන රාග චරිතයක්ද කියලා බලන්න. රාග චරිතයේ අයට තියෙන රාගික හැඟීම් නිරන්තරයෙන්ම ඇතිවෙන මෝහ චරිතය. එයා ටිකක් මෝඩයි, වැඩි මේ කල්පනා කරන්නේ එහෙම මුකුත් දන්නේ නැහැ. ඒ වගේම බුද්ධි චරිත තියෙනවා. බොහොම බුද්ධිමත් ඥානාන්විත තියෙනවා. ද්වේෂ චරිත තියෙනවා. හරි තරහ තමයි යාගේ ප්‍රමුඛ කාරණේ බවට පත් වෙලා තියෙනවා. සද්ධා චරිත තියෙනවා. එයා ශ්‍රද්ධාවයි. පස්සටවත් බොහොම ශ්‍රද්ධාවන්තව ඒ කටයුතු පින්දහම් වලට ආදී වශයෙන් යොමු වෙනවා. හැබැයි ඒක ශ්‍රද්ධාව පමණක් වුණාම ඒක මේ අනිකුත් මේ බුද්ධි චරිත වලට පත් වෙන්නේ නැතුව ශ්‍රද්ධා. ඒ වගේම විතක්ක චරිත පිළිබඳව තියෙනවා. ඉතින් මේ චරිත හයෙන් එකකට කෙනෙක් යොමු වෙනවා. තමන්ගේ චරිතය හඳුනගත්තාම තමන් තේරුම් ගන්න පුළුවන් මම කුමන ධර්මතාවන් වලින්ද අපි නිදහස් වෙන්න ඕන කියලා. එසා ඒ පිළිබඳව අවබෝධයක් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. අවශ්‍ය නම් පින්නතුන්ට ඔය දසකසීන, දස අසුබ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූප ඒ ධ්‍යාන භාවනා ආදීෙහි විග්‍රහයන් පිළිබඳවත් කරන්න පුළුවන්. ඒවා ඉතින් නම් ගෝත්‍ර විතරයි. ඉතින් ඒවයින් ඉස්සරහට ඒ විදිහට යන්න පුළුවන් කමක් නැහැ. සයිතාම කෙටි විදියට බොහොම පාරිශුද්ධ අන්දමින් Tamanta අවබෝධය දිනු කර ගන්න හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකෙන් ඔබ එකඩ වෙන්නට උත්සාහ කරන්න ඕන. තමන්ගේ මනස නිදහස් කර ගන්න. මේ මොහොතේ ඔබ නිදහස් පුජ්‍යලෙක් වෙනවා නම් ඔබ හැම මොහොතකම නිදහස් පුජ්‍යලෙක්. ලොව ලිහීමට අමාරු යම් බැඳීමක් තියනවාද පින්නතුනේ? මේ තමන්ගේ ආත්මයට බැඳුණු බැඳීම විතර ලිහා ගන්නට අමාරු බැඳීමක් ලෝකේ තවත් නැහැ. තමන්ගේ ආත්මයට බැඳුණු බැඳීම විතර ලිහා ගන්න අමාරු බැඳීමක් තව නැහැ. ඒ බැඳීම ප්‍රමුඛ කොට බැඳුනට පස්සේ එතනින් තමයි අනිත් බැඳීම් අවදි කරගන්න පටන් ගන්නෙ. තමන්ගේ ආත්මයට බැඳුණු බැඳීමයි ලෝකේ තියෙන ලොකුම බැඳීම. ඒ බැඳීම විද්‍යාත්මකයිනේ, යථාර්ථවාදීනේ, සත්‍යයිනේ. කිසිසේත්ම සත්‍යයක් නැති තැනක මෝහාන්ධකාරයෙන් ඇති කරගත්ත බැඳීමක්. එයා මමේ මමේ කියන එකක්වත් හොහෝ හිතන ආකාරය නෙමෙයි, වෙන ආකාරයක් පවතින්නේ. මමේ මමේ කියන හැම දෙයක්ම එයාගේ නෙමෙයි. ඒ අවිද්‍යාවෙන් පැන නැගුණු මමංකාරයෙන් ලබා දුන්නු සෑම පොරොන්දුවක්ම අවසානයේ දේශපාලන පොරොන්දුවක් වාගේ වෙනවා. දේශපාලන පොරොන්දුවක් ඇඩුවෙන් කියලා නඩු නැහනේ, මුකුත් නැහැ. ඒ වගේ තමන්ගේ අධ්‍යාත්මය තුලත් ඒ පොරොන්දු හැම දෙෙම එහෙම තමයි. ඒසා නිරන්තරයෙන් ඔබේ මනස බන්දේසියට දාලා බලන්න. බන්දේසියට දාලා බලනවා කියන්නේ හාල් එහෙම කුල්ලට දාලා හරන වියට ඇහිඳින්නේ නේද? අන්න ඒ වගේ බන්දේසියට දාලා බලන්න. බන්දේසියට දාලා බැලුවාම මොකද පේන්නේ? ඕ අඩුපාඩුකම් හම්බ වෙනවා. මෙන්න වියට, මෙන්න ප්‍රශ්න, මෙන්න දේවල් කියලා. බන්දේසියට දාලා බලන්න. ඒකේ තියෙන කරබෝදු බෙටි එහෙම තියනකොට අරගෙන වීසි කරන්න පුළුවන්. ඈ වී ගල්ලට අහුලලා අයින් කරන්න පුළුවන්. මනස බන්දේසියට දාගන්න නැති තාක්කල් ඒක කරන්න පුළුවන් කම නෑ. ඉතින් ඔබේ මනසේ ගඳ ගන්න දේවල් ඔබ තියාගෙන ඉන්නවද සමතුලට? වීසි කරලා දාන්න. ඒ ගඳ ගන්න එක ඇතුළේ තියෙන්න පුළුවන් ගොඩක් දේවල්. වස්තු සම්පත් තියෙන්න පුළුවන්, නෝන මහත්තයා ඉන්න පුළුවන්, දරුමල්ලෝ ඉන්න පුළුවන්, ඔක්කොම තියෙන්න පුළුවන්. නෑ, ඒ ගඳ ගන්න தත්ත්වය සම්පූර්ණ අරගෙන වීසි කරලා දාලා ස්වභාවික ලෙස ලොවට පිවිසෙන්න. අන්න ඒ ස්වභාවික තැනින් දරුවන්ට ආදරය කරන්න, ස්වාමියාට භාර්යාවට ආදරය කරන්න පවතින ගඳ ගන්න තැනින් නැතුව. නේද? අර ගඳ ගන්න තැනින් ආදරය කරුණාව දක්වන අය මොකද හිතන්නේ? එක පැත්තක ආදරය කරුණාව තියාගෙන තවත් පැත්තක වෛරය ක්‍රෝධය තියාගෙනයි ඒ දේ කරන්නේ. ඒකයි කල්පනාව. එනිසා ගඳ ගන්න මනසින් මේ ලෝකයට පිවිසලා කරන ඒ සමාජ සේවයවත් වේවා, සම්මුති ජීවිතය ජීවිතේ වේවා, වැඩක් නැහැ පින්නතුනේ. සුවඳ හමන තැනකින් නැගී සිටින්න ඕන. ගඳ ගන්න මනසට, ගඳ ගන්න සිතුවිලි වලට ඔබේ හිත ඉඩ දෙන්න එපා. ලස්සනට මිදුල පවිත්‍ර කරගෙන ඉන්න කෙනෙකුට කොලයක්වත් එයා වැටෙන්න දෙන්නේ නැහැ. නිරන්තරයෙන් ඒක පිරිසුදු කරලා දානවා. ඒ වාගේම ඔබේ සිතත් හොඳ අවදීන් බලා සිට ඔබේ සිතේ පිරිසුදු තත්ත්වය ආරක්ෂා කරගන්න. හැම දෙයක්ම ඔබට ඉවත් කරන්න පුළුවන්. එක් දෙයක් හැරෙන්නට. ඒ තමයි මමත්වය හැරෙන්නට. අනිත් ඔක්කොම ඔබට ඉවත් කරන්න පුළුවන්. ඉවත් කරන්න අපහසුම කාරණය මමත්වය. ඉවත් කරන්න අපහසුම කාරණය මමත්වය. මොකද හේතුව, ඒක ඉවත් කරන ක්‍රමවේදයක් නැති නිසා, අනුමැති නිසා. එය දියව යන්නට ඉඩ හැරීමෙන්, විවෘත කර හැරීමෙන්, නිදහස් කර හැරීමෙන්, සත්‍යවාදී වීමෙන් මුදා හරිනව හැරෙන්නට වෙන ක්‍රමයක් නැහැ. ඒ රැඳී පවතින්නේ ඔබගේ යම් සහයෝගයක් තියෙන නිසා, ඔබ අත දීලා නිසා, දීලා තියෙන නිසා තමයි ඉල්ලලා ඉන්නේ. ඒ සාංශාරික මමත්වය රැකගන්න ඔබ අත හිත දෙනවා, සහයෝගය දෙනවා. ඒකයි ඒක රැඳිලා සිටින්නේ. ඔබේ සහයෝගය ඔබ කිසි විටක දෙන්නට එපා. සාංසාරික මමත්වය රැඳෙන්නට පුජ්‍යල ස්වરૂපයකින් ඔබ බැස ගන්නවද? එතන ඔබ වාසය කරන්නේ මායාව සමග, මමත්වයත් එක්ක. පුජ්‍යල ස්වરૂපයකින් ඔබ තොරව අවදි වෙන්නට හැම මොහොතකම උත්සාහ කරනවද? අන්න ඒකයි මායාවෙන් මිදීම කියලා කියන්නේ. දැන් මමත් බලනවා යමක් දිහා පුජ්‍යලේ කැටියට බැලුවනම් මම මොනතරම් මේක දිහා ප්‍රාථමික විදියට බලයිද? පුජ්‍යලත්වයෙන් තොරව බලනකොට මොන තරම් හොඳද, ශ්‍රේෂ්ඨද? මම මේ පුජ්‍යල දර්ශනයේ හිටියනම් මොන තරම් පීඩා විඳින මිනිස්සේ වේද කියලා හිතනවා. ඒ හරි සන්තෝෂයටපත් වෙනවා. මේ දර්ශනය නොතිබ්බනම් අපි මොන තරම් අතරමං වීමක් වෙනවද? මේ සමාජ තත්ත්ව දිහා බලද්දි, දේශපාලන තත්ත්ව දිහා බලද්දි, මේ ලෝකේ සාධාරණ සාධාරණ මිනිස්සු දිහා බලද්දි, අර පුජ්‍යලමානේ සිටියනම් මොනතරම් උද්වේග කර කෙනෙක් බවට පත් වේද? මාතර බන්ධනාගාර බසකයට නිදාගන්න ඉඩයි. පුජ්‍යලත්වයක් නැති නිසා ප්‍රායෝගික ප්‍රශ්නයක් හරි වේවා, ඒ දේවල් දිහා හරි මෙදහත් විදියට, සාධාරණ විදියට, යුක්ති සහගත විදියට ක්‍රියා කිරීමට මනසක් ඇති වෙනවා, ඥානයක් පහළ වෙනවා. ඉතින් මේ පුතඥ ඥානය නිසා තමයි අසරණව කොච්චර උගත්කමක් තිබුණත් අවසානයේ අපිව දන්නේ අපි ඒ ප්‍රාථමික මට්ටමට පත් කරනෝනේ පුතඥ මානසිකත්වයේ හැටි. මන් දන්නෝ සමහර කතිකාචාර මහත්තුරු ඉන්නෝ, මහාචාර මහත්තුරු ඉන්නෝ, හැම තිස්සෙම බී ගත්ත ගම. එහෙමයි නේද? ඒ ඉන්නෝ විදුහල්පතිලා ඉන්නෝ බී ගත්ත ගම. පොලිස් නිලධාරීත් ඉන්නෝ බීපත් ගමන්. ඔය අනුන්ගෙන් ඉල්ලන්න ගිහලානේ බෝතලයක් ඔය ඇඹිලි පිටි ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ඉතින් ඒගොල්ලන්ගේ කොච්චර උගත්කම තිබුණත් වැඩක් තියෙනවද? වැඩක් නැහැ. ඇයි ඒගොල්ලෝ ඒ තත්ත්වයට පත් වෙන්නේ? තමන්ගේ ආතතිය වැඩි. ඉතින් මමත්වය දුරු කරලා තමයි මේක සනසීම ඇති කරගන්න තියෙන්නේ කියලා දන්නේ නැහැ. ඒ දන්නේ නැති නිසා තාවකාලිකව ඒගොල්ලෝ මමත්වය වසා ගන්නට, එහෙම නැත්නම් ඒවා නොදැනෙන මට්ටමට පත් කර ගන්නට මහන්සි ගන්නවා. කර්මය සැකසීලා තියෙන විවිධ කර්ම කොටස් බලවේග සැකසීලා තියෙන්නේ එන එන සියලුම කර්ම බලවේග ක්ෂය කර කර දුරු කර කර යන්න ඕන. දැන් ඔබේ හිතේ ඇති වෙන තරහව කියන්නේ මොකද්ද? කර්ම බලවේගයක්. ඒ කර්ම බලවේගයේ නැගෙනෙහි ක්ෂය කර කර යන්න ඕන. හරියට අර උඩට පැලවෙන ගහක දැල්ල කපාගෙන යනවා වගේ. කුඩා කුඩා කර්ම බලවේග පවා සොයාගෙන ඒ කර්ම බලවේග ක්ෂය කරන්න ඕන. කර්ම බලවේගය තුල තමයි පින්නතුනේ අර සාංසාරික මනස පවතින්නේ. සාංසාරික මනසේ දෙපය තමයි මේ කර්ම බලවේගය. එය ඇවිදින්නේ කර්ම බලවේගය මුල් කරගෙන. දැන් මොනවද කරන්න කියන්නේ ස්වාමීන් වහන්සේ මේ භාවනාව තුළ? ක්‍රියාව ඔබට හානි කරයි. මොන ක්‍රියාවද? මනෝ ක්‍රියාව. මනසේ ක්‍රියාව, වචී ක්‍රියාව නේද? කාය ක්‍රියාව. එතකොට මනෝ ක්‍රියාව මුල් වෙන කෙනාගේ අනිවාර්යෙන් මනෝ ක්‍රියාවත් එක්ක වචී ක්‍රියාව සම්බන්ධයි, කාය ක්‍රියාවට සම්බන්ධයි. මනසේ ක්‍රියාව ඉක්මවුවට පස්සේ මනසේ ක්‍රියාවලිය ඉක්ම වූ ගුණය වචී ක්‍රියාවටත් කාය ක්‍රියාවටත් සම්බන්ධයි. දැන් හාමුදුරුවෝ කියන්නේ මුකුත් නොකර ඉන්නද කරන්නද? ඔබ හැමදාම කරේ නොකර ඉඳීම හෝ ක්‍රියා කිරීමනේ. ඔය දෙකනේ හැමදාම කරේ නේ. ඊට වැඩි දෙයක් කළාද? නෑ, ඊට වැඩි දෙයක් නම් කළේ නෑ. එක්ක නොකර හිටියා, එක්ක ක්‍රියා කළා. ඒ දෙකට වඩා දෙයක් කරන්න කිව්වොත් ඔබ මොකද හිතන්නේ? එතකොට කියන මට නම් බෑ. හරි, ඔබට බෑ. එහෙමනම් ඔබට ඊට වැඩි ශක්තියක් ඔබ බලාපොරොත්තු වෙන්නේ ඉල්ලන්න. මට නම් බෑ. මමත්වෙන් එහා ශක්තියක් දැන් මා තුළ පැමිණියොත් මේ දේ කරන්න පුළුවන්ද? අන්න පුළුවන්. මමත්වෙන් එහා ශක්තියක් මා කැඳවා ගත්තොත් මට ඒ දේ කරන්න පුළුවන්. එතකොට මම නෑනේ එතන. ඔහොහො, ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි වෙන්න ඕන. ඒක තමයි අපි බලාපොරොත්තුව. එහෙම කළොත් මම නැති වෙන්නේ. මට මොකවත් ඉතුරු නැති වෙන්නේ. ඔව්, ඒක තමයි වෙන්න ඕන. ඇත්ත කතාව, මට කිසිවක් ඉතුරු නැහැ. මට කිසිවක් අයිති නැහැ. නමුත් අනුන්ගේ ඉඩමට අපි අඩ දාගෙන ඉන්නවා. අනුන්ගේ ඉඩම කියන්නේ තව පුද්ගලයෙකුට අයිති කියන එක නෙමෙයි මේකෙන් අදහස් වෙන්නේ. කාටවත් අයිති නැති මේ මහ පොළොව. මේ මහ පොළොව සෑදෙන්නේ නැත්තේ සිගරට් දුමක් වගේ, එහෙම නැත්නම් ওই පොඩි කඳුන් කූරු දුමක් වගේ පොඩි දුමාරයක තියෙන අර කහට ගතියත් එක්ක වෙල්ල වෙල්ල තමයි මේ මහා පෘථුවිය හැදෙන්නේ නැත්තේ. කල්ප කෙල කෝටි ගාන ඒක හැදිච්ච එකේ වායු ගෝලයක් හැදිලා, ගහ ගෝල හැදිලා, සත්ව ජීවි ශක්තියින් හැදිලා අපි හැදිලා වැඩිලා ඉන්නෝ. මේ ස්වභාව ධර්මය, මේ කල්ප කෝටි කෙල කෝටි ගානක් වෙච්ච එක දේවල් ටික අල්ලගෙන මොනෝදෝ ප්‍රශ්න ටිකක් හදා ගන්නවා මිනිස්සු. ඊට පස්සේ ඒකට පිළිතුරු ටිකක් හොය හොයා ජීවිතේම ශෛලී ගෙවිවි යනවා. ප්‍රශ්න නැති වුණොත් මේ ලෝකේ මිනිස්සුන්ට මොකද වෙන්නේ? ප්‍රශ්න ප්‍රශ්න නැති වුණොත් මිනිස්සු ප්‍රශ්න ඉල්ලනවා. මොකද හේතුව? ප්‍රශ්න නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. පුතඥන මනසට විශේෂයෙන් ප්‍රශ්න නැතුව ජීවත් වෙන්න බෑ පින්නතුනේ. පුතඥන මනසට ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් දාගන්න හරි ඕන. මොකද ප්‍රශ්නය වල ඇති වේදනාවත් එක්ක තමයි ඔහු ජීවත් වෙන්නේ. හැබැයි ආර්ය ශ්‍රාවකයා එහෙම නෙමෙයි. ප්‍රශ්න නැති එක ඔව් සතුටක් හැටියට, සහනයක් හැටියට, හුදකලාව පාළුවක් හැටියට නෙමෙයි සලකන්නේ. ඒක සහනයක් හැටියට, තනිකම තහනයක් හැටියට, නිදහස සහනයක් හැටියට. එයාට කොයි කොයි විදියත් හොඳයි. එහෙමත් හොඳයි. නැත්තන් නැතිකමත් හොඳයි. තිබුණොත් තියෙනකමත් හොඳයි. වැරදි මුකුත්ම නැහැ. වැරදි මුකුත්ම නැහැ. මන් දන්නේ මොනවද වැරදි කියලා. මට මුකුත් වැරද්දක් මුකුත් පේන්නේ නැහැ. මේ කම්ම ස්වභාව ධර්මයත් එක්ක හොඳයි. අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට දරයිපලකින් ගැහුවා. උන්වහන්සේ මොකද කිව්වේ? හොඳයි. දරයිපලකින් බහර දුන්නාම හොඳයි. රහතන් වහන්සේ නමක් පලාතක බණ භාවනා කරන්න යන්න පටන් ගත්තා. එහේ යන්න කියනකොට ගොඩාක් භික්ෂුන් වහන්සේලා එහෙට යන්න එපා, දරුණු මිනිස්සු ඉන්නේ කිව්වා. කමක් නැහැ. මේ මිනිස්සු ගහයි. කොච්චර හොඳද? මට පොළුමුගුරු වලින් ගැහුවේ නැහෙනේ කියලා හිතන. පොළුමුගුරු වලින් ගහයි. කමක් නැහැ, මගේ අතපය කැඩුවේ නැහෙනේ කියලා සන්තෝෂ වෙනවා. අතපය කඩයි. නෑ, මාව මැරුවේ නැහෙනේ කියලා සන්තෝෂ වෙනවා. මරයි. මේ නිෂ්ඵල ජීවිතේ ගලාගෙන යනට වැඩි ඒකත් ලොකු සැපයක් කියලා හිතනවා කිව්වා. ඒකත් ස්වභාව ධර්මයක් කියලා හිතනවා කිව්වා. එහෙමනම් හැමදේම බොහොම සාමදානව හොඳයි කියලා බාර ගන්න පුළුවන් තැනකට එනවා. ඊට පස්සේ මහත්තයා හරි නෝන හරි මොනවා හරි බැන්නාම දැන් අපි භාවනා කරන උදුවේට පුළුවන් කියන්න කියලා කොහොමද? හොඳයි. ඇත්තටම මට මේ ගෙදර එපා වෙලා තියෙන්නේ කිව්වම හොඳයි. රස්සාවක් නැති වෙන්නේ යන්නේ මේ විදියට කිව්වොත් හොඳයි කියලා කිව්වම හරි. ඒව තමයි අපි බාර ගන්න ඕන. හිතනවද ලෝකේ මිනිස්සු දියුණු වෙයි කියලා? මනසෙන් මිසක් මිනිස්සෙකුට වෙන කොහෙන්වත් දියුණු වෙන්න පුළුවන් කමක් නැහැ. අපි අපිව හඳුන ගන්න ඕන. මේ අපි ළඟ දුවන්නේ මිරිඟුව, මායාව මේ උඩට මතුවෙන්නේ. මම කියන හැඟීම මායාවක් ඔය මතුවෙන එක. සත්‍යයක් කියලා ඔබ අල්ලගත්තට ඒක අල්ලල බලනොත් එහෙම ඒකේ මමෙක් වාගන්න බෑ. මගේ කියන දේවල් ඒකාන්තයෙන්ම මායාවක්. මම මායාවක් නම් මගේ කියන දේවල් ඒකාන්තයෙන් මායාවක්නේ. මායාව එදකට අපි රැවටුනේ මොකටද? මායාවට. මිරිඟුව පස්සේ දුවන්නේ කියලා බුදුහාමුදුරුව මතක් කළේ ඒකයි. මිරිඟුව පස්සේ දුවන්නේ පිපාසය නෙවෙයි, සහනයක් හම්බ වෙයි. කවමදාකවත් නැත. නතරවන්න. සරුදේ දෙස බලන්න. සරු දෙස තමයි මේ දිවීමෙන් නතර වීම. දහම් දිය පානය කිරීම. ඉන්ද්‍රිය සාපේක්ෂිත විදියටම හැමදාම ඉන්ද්‍රිය වහල්ව කටයුතු කරන්න එපා. ඉන්ද්‍රියන් ඉක්ම වූ ධර්මයක් මේ ලෝව ඇත. ඉන්ද්‍රියන් වලින් තොර වූ ධමයක් මේ ලෝව ඇත. ඉන්ද්‍රියන්ට විෂය නොවන්නා වූ ධමයක් ඇත. ඒ ධම අවබෝධ කර ගැනීමට ප්‍රඥාවන්තයන්ට පුළුවන්. හුදු සංකල්ප මතවාද, ආගම් ජාති වර්ග ભેද දෘෂ්ටි ඉක්මවා මේ ලෝව දකින්නට පුළුවන් ශ්‍රේෂ්ඨත්වයක් ඇත. ඒ தത്വයට මටද ගමන් කරන්නට පුළුවන්. මා හිසේ තබාගෙන ඉන්නා වූ මල්ල බිමින් තිබොත් මා තුල ආලෝකය ඇති කරගත්තොත් ඔළුවේ මනසේ දරාගෙන ඉන්න තියෙන මල්ල බිමින් තියලා බලන්න. පිවිතුරු ලෙස ලස්සනට පේනෝ තමා කියන කෙනා මුල්වන්නේ නැතිව. පුජ්‍යලත්වයේ ඉන්න කෙනෙකුට කවදාවත් සාධාරණත්වයේ පේන්නේ නැහැ, පේන්නේ මමත්වය. ඒ නිසා පුජ්‍යලත්වයක් තියෙන කෙනෙක්ගෙන් සාධාරණත්වයක් බලාපොරොත්තු වෙන්නට එපා. කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා. ඔවුන්ට ඔවුන්ගේ මමත්වයේ බලය තමයි පවතින්නේ. ඒකට ඉඩ දෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. දැන් මමත්වයත් එක්ක සටන් කරලා දිනන්න නම් තව මමෙක් ඉන්න ඕන. ඊට වඩා සැරමමෙක් ඉන්න ඕන. දැන් මේ ලෝකේ එහෙමනේ ජයග්‍රහණය. එක මමත්වයක් ඉදිරිපත් කළාම ඒ මමත්වය යටපත් කරන්නේ තවත් ඒ වගේම සැරමමත්වයක් ඉදිරිපත් වෙලා. මම නම් මමත්වයත් එක්ක සටන් කරන්නේ. ඒක හරියට අර සූචි තවරගත්ත ඌරෙක් එක්ක කරන සටනක් වගේ. කතාවක් තියෙනවානේ. ඌරෙක් දවසක් සටනට ආරාධනා කළා සිංහෙකුට. පස්සේ ඌරු වර්ගයේ කට්ටිය කිව්වා, ඔයා හරි කෙනාට සටනට ආරාධනා කරලා තියෙන්නේ. ඒ කාන්තයි පරාජය. ඉතින් අර අසූචි වල ඉවත් පැනලා නාගෙන යනවා කියලා. අසූචි නාගෙන ගියා. සිංහයත් එක්ක එන්න දැන් සටනට ලෑස්ති. එනු සටනට ගනු කඩුව කියලා කිව්වා. ඉතින් සිංහයා වැළුවා කැරකිලා ගඳ ගහන හැමදැනම අල්ලන්න බැහැ. සිංහයම ගැරලා ගියා යන්නේ. එයාත් එක්ක මේ කරලා ගඳ ගහ ගන්න බෑ. මේක ඊට වැඩිය හොඳයි කියලා. ඒ වගේ මමත්වයත් එක්ක කවදාවත් කෙනෙකුට සටන් කරන්න බෑ. ඒක නිසා සිංහෙක් වුණත් ඒ ගඳ ගහ ගන්න බැරි හින්දා ඕ මග ඇරලා යන්න, අත්හැරලා යන්න වෙනවා. ඒක තමයි නුවණ තියෙන්න ඕන. එහෙම නුවණ නැති වුණාම තමයි ඒවට අර රස තේරුම් ගන්න දන්නේ නැතුව ඔය පීඩාවටපත් වෙන කාන්තාවෝ වේවා, ස්වාමි පුරුෂයෝ වේවා, මේ මනාකොට මේ පුජ්‍යල චර්යාව හඳුනගන්නේ නැති නිසා අනිත් කෙනාගේ තරහ උස්සන විදියටම කටයුතු කරලා අවසානයේ ඕ ගුටි ඇනුම් බැනුම් කනවා. තමන් තේරුම් කරගන්න ඕන මේ මමත්වයේ චරිතේ ලක්ෂණය ස්වභාවය මොකද්ද කියලා. ඒවල මමත්වයක් ඇති කෙනෙක් එක්ක සටන් කරලා දිනල ජයග්‍රහණයක් ලබන දෙයක් මමත්වයක් දුරු කරපු කෙනෙකුට නෑ. එයාගේ මමත්වය ඔබ තියාගන්න කියලා කියන්න පුළුවන්. ඒ කමක් නෑ. ආගම මමත්වය තියාගන්න. ඔබ මමයි හරි මෙතන. ඔබ හරි. ඊට පස්සේ ඒ විතර නෑ. ඔබ තමයි මෙතන වැරදි. ඔව් ඔව් මං වැරදි. මම පිළිගන්නවා. දැන් හරි ලේසි. ඉතින් ඔහු ඒකේ පීඩා විඳින වේදනා විඳින මේ මේ මෘදු බවට පත් වුණු ජලය බවට තෙල් බවට පත් වුණු මේ මනසට කොතනත් ඕ ඒ නම්ශීලී භාවයත් එක්ක හොඳින් ඉන්න පුළුවන්. රහතන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේලාට මාර්ගඵලලාභීන් වහන්සේලාට අභූතයෙන් චෝදනා සහ ඇනුම් බැනුම් කරන කට්ටිය ඉන්නව නේද? එහෙම කළොත් එහෙම අනිවාර්යයෙන් මොකද වෙන්නේ? ඒ පීඩාව ආපස්සට හැරිලා කාටද යන්නේ? තමන්ටම තමයි යන්නේ. තමන්ටම පීඩාව. දවසක් එක මහත්මයෙක් එහෙම කතාවක් කිව්වා මට දුරකතනෙන් මොකක් හරි එකට බැන වැදිලා මං හා හොඳයි හොඳයි කියලා ඉවරලා තියලා මම කිව්වා ඒක ඔබතුමා තේරුම් ගත්ත විදිය ඒකයි ඒකේ දෝෂේ තියෙන්නේ නැත්තම් මේ දේශනාවේ දෝෂයක් නෙමෙයි තියෙන්නේ කියලා මතක් කළාම මේ ෆෝන් එකේ ඉතින් එහෙම ඔබතුමාගේ තරහ පිට කරගෙන තිබ්බා තියලා මෙන්න සතියකින් විතර ආයි කෝල් කරනවා. එයා කියනවා දැන් මට තේරෙනවලු එදා කතා කරපු විදිය හරි නැහැ කියලා. ආ මං කිව්වා බොහොම හොඳයි නිකම් මට සතියක් විතර කන්නත් බැරුවා හිටියේ. හේ ඊට පස්සේ සමාව වෙන්නලු මං කිව්වා හොඳයි ඉතින් සමාව දීමක් කියලා එකක් නැහැ බුදුදහමේ. තමන් වරදෙන් නිවැරදිවන්න ආයේ දේ නොකරන්නට අදිෂ්ඨාන කරගන්න ඒක තමයි බුදුදහමේ තියෙන සමාව. ඒ වරදේ නැවත නොපීටන්නට අදිෂ්ඨාන කරන්න ඒක තමයි සමාව. ඒ දෘෂ්ටිගතව දෘෂ්ටිගතව කරන දේවල් එනිසා ඔබ ධර්මය ඉගෙන ගන්න ඔබේ අධ්‍යාත්මයෙන් ඔබේ සිත නැමැති පොත කියවන්න එවිට ඔබට ඔබේ ජීවිත අවබෝධය ඇති කරගන්නට හැකියාව ලැබෙනවා. මේ ධර්මය වචන වලින් ගලා යන අතර එක පැත්තකින් තව පැත්තකින් තියෙන වචනෙන් තොරව ගලා යන රිද්මයක් තියෙනවා. අන්නේ රිද්මය ඔබ අල්ලගත්තොත් පමණයි ඔබට ධර්මයට ඇහුම්කන් දෙන්න හැකියාව ලැබුණා කියලා කියන්නේ. වචනවල තියෙන හුදු පටු ඒකීය ගතියක්. නමුත් ඒ රිද්මය තුල තියෙනවා ඒකීය ස්වභාවය නැති ගතියක් තියෙනවා. ඉතිරි කහල ගොඩත් ඔබ මෙතනින් තමන්ගේ හිතේ තියෙනවා නම් ඒක එළියට අරගෙන විසි කරලා දාලා සුදු රෙදි කඩක් වාගේ පවිත්‍ර තැනක් කරගන්න. ආයෝක පිරිසුදු කරන්න යන තැනත් අපිරිසුදු වෙන බවත් හොඳට තේරුම් ගන්න. මේ ලෝකේ හැම කෙනෙක්ම අපිරිසුදු වෙලා ඉන්නේ පිරිසුදු කරන්න යන තැන. කවුරුත් අපිරිසුදු වෙන්න කියලා උත්සාහ කරේ නැහැ නේ නේද? දැන් ඔය පෙම්වන්තයෝ පෙම්නේ කරන්නේ මුලින්. ඒ පෙම්වන්තයෝ ඒ පෙම්මුඩ තමයි ආයි වෛරේ පිටන්නේ. තේරෙනානේ? එහෙම නෙමෙයිද වෙලා තියෙන්නේ. පෙම් කරපු අයිටනේ ආයි වෛර කරන්නේ. එහෙම නැතුව කවදාවත් වෛරය නෑනේ. ඉතින් ඒ නිසා හැම කෙනාම මේ හොඳ දේ, පිරිසුදු දේ, පවිත්‍ර දේ තමයි කරන්න ගිහිල්ලා තියෙන්නේ. අවසානයේ ඒක කෙලවර වෙන්නේ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ඊර්ෂ්‍යාවෙන්, මාන්නයෙන්, පලිගැනීමෙන් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඉස්සෙල්ලම පෙම් කරන්න නැතුව ඉන්න නම් හොඳයි. පෙම්තු ජාහිති සෝකෝ කියලා කිසි දෙයකට පෙම් කරන්න එපා. ඒ කියන්නේ වස්තු සම්පත් වලටත්, තමාටත්, අන් අයටත් මොකටද පෙම් කරන්නේ? පාඩු හිටියම මොකද වෙන්නේ නේද? තමන් පාඩුවේ ඉන්න. එතකොට නෑ, එහෙම හරියන්නේ නෑ. අපේ කට්ටිය එලෝ එලෝ පෙම් කරනවා. පයි කියද්දී එලෝ එලෝ පෙම් කරනවා. ඉතින් ඒ නිසා ඒක හරි දෙයක්. තමන් පාඩුවේ සිටින්න කිසි දෙයකට මෙතන සදෙපුජ්ජලෙක් නැත්තම් පෙම් කරන්නේ මොකටද? මෛත්‍රී කරන්නේ කාටද? ඈ නිදුක් වෙන්න නිරෝගී වෙන්න මේක ඉන්නවද සතෙක්? එතකොට මේක සතෙපුජ්ජලෙක් කියලා හිතාගත්ත කෙනාම නේද නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියේ ඉන්නේ. මේක සුවපත් වෙන එකක්වත් නිදුක් වෙන්න දෙකක් නිරෝගී වෙන්න එකක්වත් නැහැ. බුදුරජාණන් වහන්සේ මතක් කරේ සබ්බේ සත්තා භවන්තු සුඛිතත්වා සීලු සත්වයෝ භවෙන් නිදහස් වේවා. අන්න ඒකයි බුදුහාමුදුරගේ මෛත්‍රිය. නේ? මේක නිදුක් රෝගී වෙලා තියාගන්න එහෙම පුළුවන් කමක් නැහැ 100 වසකට වැඩි. ඉතින් මේ කෙලෙස් වල නිරෝධය ඇති කරගන්නයි අවශ්‍ය කරන්නේ. ඉතින් ඔබට ඒ ශක්තිය හා ධෛර්යය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම. තෙරුවන් සරණයි.